හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හැම දිනාමත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවා. අද සතියේ සඳුදා අද අඟහරුවාද දවසේ කරන්න අවධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදී අපි නියමිත විචාර සාකච්ඡාව මේ අවස්ථාවේදී කරන්න වෙන්නේ නැහැ. එසේ නමුත් අපිට මේ ගෞරවණීය ප්‍රතිදේ හුණා වගේ ගෞරවණීය ජන ලංකා සාමණේරයන්සේ ඔන්ලයින් දැක්වම් දෙන්න ගත්තා. ඉතින් අපි උන්වහන්සේගේ කාලයෙන් කෙටි වේලාවක් ඉල්ලගෙන අපි ප්‍රශ්නයක් අපි තියෙන මූලික ප්‍රශ්න දෙකක් විමසගෙන අපි ඒ ඔස්සේ සාකච්ඡාවකට එළඹෙමු. සයන්නාසේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවානේ මුලටම සයන්නාස අනිච්ච සංඥාව කියලා. ඊගවද අවසානයේදී ඇයි සයන්නාස සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා කියන්නේ? ඇයි මුලින් අනිච්ච සංඥාව වඩන්න කියලා ඇයි නැවතත් අගදී සබ්බ සංකාරේසු අනිච්ච සංඥා වඩන්න කියලා කියන්නේ? ඇයි මේ දෙකේ යල මොන ආකාරයේද වෙනසක් අපි තේරුම් ගන්න ඕනේ? සයන්වාස අපි සයන්වාස ගැලපෙනවා නම් මේ ලාට සයන්වාස එක පොඩ්ඩක් කියලා දෙන්න සයන්වාස. ගේමානන්ද සූත්‍රයේ හරකනම කියන්න ඒ හැම එකම දන්නවා. අනුත්නික දශක තියෙන අනිච් සංඥාවල් මම දරන මතය මම පැහැදිලි කරන්න සතර වෙලාවට ඒක කෙනෙකුට ගැළපෙන්නත් පුළුවන්. නමුත් ඒක අනිත් පැත්තකුත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවල් දේශනා කරන තැන තමයි කතාව කියේ. එතකොට දස සංඥාවල් ගැන අපි ඉස්සරලා ඒකගේ මාතෘකාවක් කියන එක. ඒ මාතෘකාව දිහා බැලුවෙන් පස්සේ මාතෘකාව දිහා බලන තේනවා පළවෙනි එක අනිත්‍ය සංඛාව. ඊට පස්සේ ආය යනවා සබ්බ ලෝකේ අනවිදත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. මේකේ මේ ඇත්තටම හැබැයිකටම දින මේ මට නම් ඒ සූත්‍ර දේශනාවෙත් තිබෙන කීපේ මට දැනෙන්නේ ඒ පද දෙකේ මාත්‍කාව සානුකූල විග්‍රහ වෙන ධර්ම ස්වභාවය වෙනස් වෙයි කියලා. ඉතින් මම ඔබට මේ බොහොම හේතුවා. එකලා මොහොනේ මම කොහොමද උපයාගත් මම ඉතින් රාගන හින්නවා. එක සූත්‍රයේ අනිච්ච සංඥාවල් දෙකක් තිබුණොත් ඒක තියෙන්නේ දෙකම සංඥාවල් අනිච්චනේ. ඒක නිසා එතකොට නම්යයි වෙන්නේ. ස්ථාන දෙකක කියේ නිසා නම්යයි වෙන්නේ. පුත්‍රජනන් වහන්සේ අනිච්ච සංඥාව කියන තැනට විග්‍රහයක් දෙනවා. ඒ තමයි අනි සූත්‍රවලට අනිත් ගැළපෙනවා ඒක. සංයුත්තනිකායේ තියෙන සූත්‍රවලට එහෙම හරියට ගැළපෙනවා පළවෙනි සංඥාව. ඒ තමයි ආරණ්‍යයකට වෘක්ෂ මූලයකට දුඤ්ඤාකාරයට ගිහිල්ලා ඉති අටකක් එක්ක මේ විදිහට මෙනෙහි කරනවා. ඉබලින් සලකා බලනවා නෝරි මෙනෙහි කරනවා. මොකද රූපං අනිච්චං. රූපේ අනිච්චයි. වේදන අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණ අනිච්චං. කියලා දැන් මේවා මේ ස්කන් පහම අනිච්චය කියලා හොඳට මෙනෙහි කරනවා. දැන් මේ කතාව සංයතනිකායේ එහා දැම්පම් එවාගෙන අර මුලින් දේශනා කරවෝ ඒක පස්වහනුට දේශනා කරවෝ ඒ සූත්‍ර දේශනා බැලුවා පස්සේ හොඳට ගැලපෙනා හරිය තේසුදුයි. එකින් එකට අනිත්‍ය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔක්කොම තිපාරගෙන මේ හේතු ප්‍රතිඵල ධර්මයන්ගෙන් සමන්නාගත වූ ධර්ම පිළිබඳව හොඳට මෙනෙහි කරනවා. ඒක හරි පැහැදිලි. අනිත්‍ය නිට්ටිය නෑ කියන එක සිද්ධ වෙන්නේ කොයි හරි විදිහේ ස්ථාන පහ විදිහේනේ. ඊළඟට එහෙම කියලා තව තියෙන තැනක් මේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. ඒක තියෙන විදිහට නම් මේ මෙහෙමයි කියලා අපි ඉස්සෙල්ලා බලන්නේ ඒකට ඒක ඒ කතාව කියන විදිය. ඊට කලින් තියෙනවා මේ සංඥාවක් සබ්බ ලෝකේ අනභිගත සංඥා කියලා එකක් තියෙනවානේ. සියලු ලෝකයන්හි කැමැත්තක් නැහැ. කත්මාචානන්ද සබ්බ ලෝකේ අනභිගත සංඥා. අභිගතය කියලා කියන්නේ කැමැත්තනේ. යාන්ත්‍රි දෙයක තිබෙන්නා වූ නිකන් මේ හිත ඇදී යන ගතිය. ඒ යාන්ත්‍රි දෙයකට තිබෙන්නා වූ හිත ගිල ගන්න ගතිය. ඒකනේ එකක් ඉන්ට්‍රස්ට් ගතියක් තියෙන සත්. ඒකනේ අභිරතය කියලා කියන්නේ. දැන් මේක අනිබිරතේ. දැන් අනිබිරතේ කියන්නේ දැන් අර මේ ධර්ම වලට කිසිම තැනක් නැහැ. සබ්බ ලෝකේ ඇස කියන ලෝකය, කනන ලෝකය, නාසයේ කියන ලෝකය, ඒවා දිව ශරීරේ ආයතන වශයෙන් ගත්තාන් පස්සේ අනිත් එක තමයි රූප වශයෙන් වේදනා සංඥා වශයෙන් එක් ආසයකට වෙන කොයි හරි එකක් මේක දෙදෙන්න කියන කැමැත්තක් එහෙම නැහැ. දැන් ඔන්න ඔය හරිය කියලා තමයි අර හරිය කියන්නේ. එතකොට මේ ලෝක ධාතු යම්කිසි පාදාන ස්වභාවයක් තිබෙනවා නම් ඉතින් ඒකේ කිසිම ඇලීමක් ඒවා උපාදානය කරව දෙයක ඇලීමක් මේ මුළු ලෝකෙම ඇලීමක් නැහැ. ඒක තමයි චේතන කතා. ඊළඟට කියනවා ඔය අනබිගතය. ඒ යම් කිසිසේකට මොකක් හරි කැමැත්තක් නැත්තම් මොකද්ද ඔකෙන් වෙන්නේ වැඩි? යම් කිසි දෙයකට කැමැත්තක් නැත්තම් ඔක කරේලාගෙන ඉන්නේ නැහැ. අයින් කරනවානේ. ඉවත් කරනවානේ. ඒක නිසා තමයි ඔය අතිනිවේෂයන් තේ පජහන්තු විරණති. අයින් කරන්නේ ඒක නොවැළෙනවා නෝ උපාදියන්තු. උපාදාන කරන්නේ නැහැ. ඇයි? හිතාවිස. ඔන්න ඔය කතාව කියන්නේ මොකද්ද? අර අනිදිරත සංඥා. ඔය අනිදිරත සංඥාව කියලා ඉවරකට පස්සේ තමයි අනිත් කතාව කියන්නේ. මොකද්ද? කතමාතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. මේක වචනේ හරියට ඉස්සර වෙලා මම හිතපු කාරණේ කියන්නේ ඉස්සර වෙලා මේ දෙතිස්සන්ද බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන අනිච්ච සංඥාව දෙවෙනිවත් අපි කියන තැන පිට ආනන්ද බික්කු මහා ආනන්දය මේ බුද්ධ ශාසනයේ බික්කුන් වහන්සේ සබ්බ සංඛාරේහි සබ්බ සංඛාරේහි මේ සියලුම සංස්කාර ධර්මයන් මේ කෙරෙන සබ්බ සංඛාරේ සියලුම සංස්කාර වලින් මේ අක්ඛියති හරායති ජීවිච්ඡති බලන්න දාලා තියෙන වචනේ අක්ඛියති හරායති ජීවිච්ඡති සියලුම සංස්කාරයන් කෙරෙන් අයින් වෙනවා සංස්කාර නාම රූප ධර්මයන්ගෙන් එයා අක්ඛියති කියලා කියනවා මේ පීඩා ලබනවා කියලා පීඩා ලබනවා හරායති ඉරාත එහි අයින් කිරීමට හැකියාවක් ඇති වෙන ලැජ්ජා වෙනවා තමයි රුචියක්තාව. හරයිදි කියලා කියන්නේ මේ ලැජ්ජා වෙනවා කියලා කියන්නේ. දිගුච්චති කියලා කියන්නේ පිළිකුල් කරනවා. මේ වචන තුන කියලා බලන්න. මේ වචන තුන අක්තියති හරයිදි දිගුච්චති. දැන් මේ වචන තුنين කියවෙන්නේ යම් කිසි දෙයක් පිළිකුල් කරනවා ඒක අකමැති වෙනවා, ඒ පිළිබඳව හිත හැකිලි යනවා, ලැජ්ජාවටපත් වෙනවා, පීඩාවක් සිද්ධ වෙන බව දැනගන්න. එතකොට එහෙම වුණාම යම්කිසි දෙයකට යම්කිසියක් පීඩා විඳිනවා නම් ඇති වෙනවා නම් එවැනි දෙයක් සම්බන්ධයෙන් අපේ හිත මොන වගේ ප්‍රතිචාරයක් ඒකට දක්වන්නේ? මොන වගේ ප්‍රතිචාරයක්ද? අනිත්‍යයි කියලා බලනවද? නැහැ. ඒ කියන්නේ අනිත්‍ය කියන වචනේ තේරුම ස්ථාවර නැහැ කියන එක. දැන් ස්ථාවර නැහැ කියන එක අනිත්‍ය වශයෙන් බලනනම් ඒකේ හදාගැටීම, නොපවත්නා ගතිය, විදැවැටීම, මොකක් හරි එවැනි පවතින් නැති දෝෂයක් දැක්කයින් පස්සේ අනිත්‍යයි කියලා කියන්නේ. දැන් මෙතන කියන කතාවේ තියෙන මේ වෙන එක එහෙම එකක් නෙවෙයි. අත්‍යවශ්‍ය හරයි සිහිච්චෙත්. පීඩාවට පත් වෙනවා, පිළිකුලට ලැජ්ජාවට හිරිගතියට පත් වෙනවා, ඒ වගේම පිළිකුල් කරනවා. ඔයකනේ. එතකොට හිතේ තියෙන්නේ මොකද්ද? අකමැත්ත. අකමැත්ත. මේ වචන දෙකක් තිබෙනවා, එක සමාන වෙනවා, පොඩ්ඩෙන් ගාලා යනවා. ඒ තමයි ඉච්ඡාව නිච්ච. නිච්ච කියන වචනේ තේරුම නිච්ච කියන එක. ඒක පාලියෙන් කියන්නේ නිවන්න, අල්සයන්න, සයන්. සිංහලෙන් කිව්වොත් මේ කියන්නේ ඉංග්‍රීසි ෆොන්ට් එක දාලා කිව්වොත් ලියන තරම් N I C C A N I C C A ඔය තමයි නිච්ච ලියන්නේ. සිංහලෙන් ලියුවොත් නි අල්පයන්ත නිච්ච. ඒකෙන් කියවෙන අදහස තමයි ස්ථාවර, නිට්ටය, විදෙන්නේ නැති, කැඩෙන්නේ නැති කියන අර්ථය. ඔය එක වචනේ නේ කියන්නේ. ඔය වචනේ නිකන් ළඟින් යන, ළඟින් යන වචනයක් හැඩ පොඩ්ඩක් එහෙම වුණායින් පස්සේ අර්ථය වෙනස් වෙලා යන තව වචනයක් වෙනවා. ඒක තමයි ඒකට කියනවා ඉච්ඡා කියලා. ඉච්ඡා. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්ත කියන එක. ඉච්ඡා. අපි කියන ඉච්ඡා බංගත්තේ. ඉච්ඡා. ඒ ඉච්ඡා වෙන්න අර වගේ එකක් නෙවෙයි. ඒ ඉච්ඡාව ලියන්නේ ලියන්නයි, අල්චයන්නයි, මහප්‍රාණ අල්චා, මහප්‍රාණ ඡායන. ඉච්ඡා. අර අකුර පාවිච්චි කරන තාලේ මේ අකුර පාවිච්චි කරන තාලේ වෙනස්. හේතුව අර්ථ දෙකක් දෙන්න නිසා. මේක ඉච්ඡා කියලා කියන්නේ කැමැති වෙනව, ඕනා වෙනව, ඒකට ප්‍රසාදය කියනවා. ඉච්ඡා. ඉච්ඡා භංගත්තේ කියලා කියන්නේ කැමැති දිනවා කියන එකයි. එතකොට ඔය අකුරු ඔය වචන දෙකට එකක් තියෙන නිච්ච කියලා නිකන් සාමාන්‍ය මහ ප්‍රාණ දාන්න නැතුව කතා කරන නිච්ච කියලා, අනිත් එක කියනවා නිච්ඡා කියලා. ඒක කැමැති වෙනවා කියන එකයි. ඔය අකුරු දෙකට ඔය වචන දෙකට අපි මුලට එකතු කරමු. උපසර්ගයක් තියෙනවා නිෂේධාර්ථ උපසර්ගය කියලා. නිෂේධාර්ථ උපසර්ගයේ එකක් තමයි අයන්. තව අනිත් එක තමයි නියන්. අයන් එක්කාස කරන් පස්සේ නිච්ච කියන වචනයට අනිච්ච වෙන්නේ. එතකොට කියන්නේ ස්ථාවර නැහැ කියන එක. ඒකෙන් තමයි අනිච්චය කියලා කියන්නේ. තව එකක් තියෙනවා අර අනිච්ඡා කියලා කියන්නේ අකමැති කියන එක. අකමැති කියන එක දෙවෙනි එකේ සිංහල පොත්වල, සිංහල පරිවර්තනවල බුද්ධ ජයන්ති ඇතුළුව කියන්නේ ඔය දෙපළම තියෙන්නේ නිකම්ම අනිත්‍ය කියලා. නිකම්ම අනිත්‍ය. නමුත් ඒක අර කියන විග්‍රහයට අනුව කොච්චර ගැලපෙනවද කියලා අපි හිතන්න ඕනේ. පිළිකුල් කරනවා එපා වෙන ඊට පස්සේ අනිත්‍ය කියලා හිතන. ඒක තියෙන්නේ මේ සියලුම ලෝකයන් කෙරේ අකමැත්ත දක්වනවා. සියලු ලෝකයේ තිබෙනා ධර්මවල අකමැත්ත අනිච්ඡා කියන එක තමයි ඔය තියෙන්නේ දෙවෙනි එකේ. පළවෙනි එකේ තියෙන්නේ අනිත්‍ය කියන එක. පළවෙනි මුලට රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව බලන්නේ නිත්‍ය නැහැ කියන එක. අර දෙවෙනිකේ කියන්නේ සබ්බ ලෝකේ සබ්බ සංඛාරේසු අනිච්ච සියලු සංස්කාරයන් කෙරෙහි කැමැත්තක් අලවන්න ඒකට පිළිකුල් කරනවා කියන එකයි. ඒක තමයි ඒක තියෙන්නේ. ඒක නිසා මේ ඔය කියනා වූ ස්ථාන දෙකේ තියෙනවා වෙනසක්. හැබැයි ඔය සූත්‍රය නියම විදිහට දාලා තියෙන්නේ බුරුම ත්‍රිපිටකයේ විතරයි. බුරුම ත්‍රිපිටකයේ තියෙනවා කාට හරි හොයාගන්න පුළුවන් කෙනෙක් ඒක අරගෙන බලන්න අකුර දෙකක් එහෙම වෙනගෙන ඒකේ විතරයි තියෙන්නේ මේ සබ්බ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියලා. ඒකේ තියෙන්නේ මහා ප්‍රාණ අනිච්ච නෙවේ. නොකමැති වෙන සංඥාව. පිළිකුල් කරන සංඥාව. ඉතින් අපිට යම් කිසි දෙයක මේ ඇලීමක් නැත්නම් ඒකේ තියෙන දුක දැනෙනවා නම් අපි කරන්නේ මොකද? පිළිකුල් කරන්නේ. එපා වෙන එකනේ. ඒක තමයි දෙවෙනි. ඒක නිසා මේ සිංහල පොත්වල නම් දාලා තියෙන දෙපැත්තේම එක්ම වචනේ. බුරුම ත්‍රිපිටකයේ විතරයි ඔය කතාව හරියට අර සබ්බ සංඛාරයේ සත්‍යයේ හරයති දිවිච්චති වචනවලට ගැලපෙන්න ඒ සංඥා දාලා තියෙනවා. ඒක තමයි මේ සම්පූර්ණයෙන් මට කියන්න දෙන්නේ තාම නාට කියන්න. ඒවරකම සාදු සාදු සයන්වස මේක වාදයෙන් මෙතන ඉන්න සමහර කල්ලා ඉන්න නම් දන්නවා මම මේ ප්‍රශ්නේ යොමු කරේ ඇයි කියලාත් මම ඉගෙන මෙතන මතක් කරන්නේ නැහැ. විවිධ අදහස් ඉස්මතුලා තිනවා. අපි ගුවන් විදුලියත් මම අද ප්‍රචාර කරපු දේශනාවකත් වෙනත් ආකාරයක පැහැදිලි කිරීමක් තිබුණා. ඒ නිසා අපිට මට අවශ්‍ය වුණා උවහන්සේගෙන් මේ පැහැදිලි කිරීම ගන්න. ඉතින් අපි ඒක ප්‍රතිගත කරගත්ත සයන්වස මේක මම අනිත්‍යයට සාහන සබා දෙනවා. ඉතින් කෙසේ වෙතත් කල්යාණ මිතුරු මිත්‍රයන්ට ගෞරවණීය ස්වාමීන් මේ පැහැදිලි කරපු දේ පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. ඇත්තටම මේ ඔබ වහන්සේගෙන් මේ නිවැරදි පරිවැරදි බවේ බලා ගන්නයි මම මේ අහන්න ස්වාමීන් වහන්ස. දැන් මුලින් කියවන්නේ මේ අනිත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන රූප අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා සංකාර විඥාන අනිත්‍ය කියලා. එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර කියන්නේ අපේ ඒ ඉඳුරන් වලට අරමුණු වෙන අරමුණු වෙලා ඇති වෙන ධර්මතා. එතකොට ඒවා අනිත්‍යයි. නමුත් අපිට ඒ ඉඳුරන් වලට අරමුණු වෙන්නේ නැති බොහෝ දේවල් තව තියෙනවා. ඒ කියන්නේ තවත් ඈතට බැලුවකින් නාම රූප වශයෙන් ඊළඟට මේ ආයතන 12, ස්කන්ධ 5, වේදනා 5, සංඛා 108, උපාදාන හතර, ඊළඟට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, ඒ විදිහට බැලුවම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඒ හැම එකක්ම අනිත්‍ය දේවල් නේද කියලා අදහසක් තව ස්වාමීන් වහන්සේ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මහා උත්සමයේක ඔය වැඩිලා තිබුණු දේවල් පවා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පහනක් නිවි ගියා වගේ ඒවා නිවි යනවා, නැති වෙලා යනවා. එතකොට ඒ දැල්ල කොහෙට ගියාද කියලා දන්නේ නැහැ. ඒ විදිහට බැලුවහම ඒ ධර්මතා සියල්ලම අනිත්‍යයි නේද කියලා හිතුණා. මේ ඒ ආකාරයට ඒක බලන එක වටිනවාද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියනකොට ඒ කොටස ඒ විදිහට හිතන්න පුළුවන්ද කියලා කෙරුවන් කරනවා. ඇත්තටම සබ්බ සංඛාරේසු අනිච්ච කියන එක එතෙන්ටමෙන්ට උනේ නැහැ. ඔය ටික ඔක්කොම තියෙනවා අර මුල ටිකේ. ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොට නාම ධර්මත් එක්ක තියෙනවා. හොඳට බලන්න නාම ධර්මත් එක්ක තියෙනවා, රූප ධර්මත් එක්ක තියෙනවා, වේදනා ධර්මත් තිබෙනවා. වේදනා එක ආයතනයක නෙමෙයි හැම ආයතනයකම වේදනා. සංඥා හැම ආයතනයකම සංඥා. සංස්කාර කුසල වශයෙන් අකුසල වශයෙන් ඒවා කියන අර කුසල අකුසල ඒවා කියන ආනින්ද ඊට පස්සේ අව තියෙනවා මේ වාචී සංඛාර, කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ඔක්කොම තියෙනවා. ඔත නාම රූප ධර්ම කියලා ඔතන අයින් කරන් කිසිම දෙයක් මේකට ගේන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම එක අන්තර්ගතයි. ඒක නිසා අනිත්‍ය කියන එක බලන්න මෙතන නෙවේ අර අතන තමයි බුදුරජාණන් වහන්සේ අදි නැතුව දේශනා කරලා තියෙන්නේ. අනිත්‍යක හේතුඵල ධර්මයන්ගින් යුක්ත වෙච්ච ධර්ම අනිත්‍ය හැටියට ගණන් ගන්න ස්ථාන තිබෙනවා හිත් වශයෙන් අස්තිකක් ගන්න. ඒ කියන්නේ ඒ හිත් වශයෙන් අස්තිකක් කියන්නේ කාම රූප අරූප කියන හැම තැනක තිබෙනා වූ ඔය භූමි තුනේ. ඒ හැම එකක්ම එතන තිබෙනා වූ නාම ධර්ම, වේදනාවල්, සංඥාවල් ඔක්කොම ඒකේ තිබෙන චෛතසික ධර්ම ඔක්කොම එතන සම්පූර්ණයි. අනිත්‍යක රූප ධර්ම දැනෙන, පෙනෙන එක කවු වෙනවා. ඔක්කොම රූප වශයෙන් ඒක අන්තර්ගතයි. ඒක නිසා ඒ රූප ශිත් 81 චක්තික ධර්ම 51යි රූප 28යි තමයි ඔය ඕකෙන් තමයි ඔය නාම රූප ධර්ම සමුදාය තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර මාර්ග ධර්ම සහ ඵලතම විදර්ශනාවට නිත්‍යයෙන් අනාත්ම වශයෙන් ඒවා නැහැ. ඒක නිසා විමුක්ත භාවයේ සලකනවා. හේතුව මේ ධුවනි තමයි නිවාණය අවබෝධ කරන්නේ. හේතුව ඒ දැන් නිවන් කියන ඉතට අරමුණු වෙන්නේ නිවන් නිසා එතන අනිත්‍ය වශයෙන් සලකන්නේ ඔක්කොම මෙහාපත්ති දේවල් සලකනවා. ඒක නිසා මේ පළවෙනි තැනම ඔය කියේ කාර්ය නාම රූප ධර්ම ටික තියෙනවා. මෙතන කියෙන්නේ නාම රූප ධර්මයන් කෙරෙහි අකමැත්ත, ඒ වගේ කිසි විශ්වාසයක් නැති කිවාට කැමැත්තක් ඒකට හිත බර කිරීමක් ඇලීම නැහැ කියන කතාව. මොකක්ද තියෙන ස්වාමීන් වහන්සේ ඒක මට පැහැදිලි. පොකේ මතක් කිරීමක් කරන්න කැමැති මේ ඉන්ටර්නෙට් එක හරි වටිනවා. හරි ප්‍රයෝජනයි. ඔය ඉන්ටර්නෙට් එක ඉතින් විශ්වය වගේ ඉතින් ඕන එකක් දාන්න පුළුවන්. බලන්නේ කාට කැමති කැමති එක්කෙනාට ඕන එකක් දාන්න පුළුවන්. මිනිස්සුන්ගේ දැනුමත් රුචිකත්වයක් මතත් ඔය බලපානවා. ප්‍රසිද්ධියක් බලපානවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ එක තැනක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කරනවා සංවිතනිකා සිටින්නේ. අනාගතයේදී ධර්මයක් වගේ එකක් එනවා ලෝකෙට. ධර්මයක් වගේ එකක් ලෝකෙට මතුවෙනවා. හරියට කියනවා නම් රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. හැබැයි රත්තරන් නෙවෙයි. රත්තරන් වල තියෙන්නේ මේ එළිය පැත්තෙමුත් රත්තරන් පාටයි වටිනාකම තියෙනවා. මැදින් කැපුවම රත්තරන් පාට තියෙන වටිනාකම තියෙනවා. හැබැයි මේ රත්තරන් පාට තියෙන යක්ෂ දෙයක් ආවම ඒක තියෙන්නේ උඩින් තියෙන්නේ රත්තරන් පාට ඇත්තේ රත්තරන් නෑ පාට විතරයි. මේ කාරණේ ආවම මිනිස්සු රත්තරන් කියලා අන්නර තිබෙනවෝ රත්තරන් පාට තියෙන දේවල් ගන්නවා. එතකොට රත්තරන් වල පිළිගැනීම නැති වෙලා යනවා. මිනිස්සු රත්තරන් වගේ කියන දේවල් රත්තරන් නේ කියලා හරි දා ගන්නවා, කනේ දා ගන්නවා, කුලිය දා ගන්නවා. හැබැයි රත්තරන් රත්තරන්මයි පාවිච්චි කරන්නේ. ඒ වගේ අනාගතයේදී ධර්මය වගේ හැඩගත්ත ධර්මය වගේ පෙනෙන ධර්මයේ ස්වરૂපය නිකන් බැලූ බැලමට ඇති වෙන යම් යම් වාක්‍ය පහළ වෙනවා. යම් යම් වාක්‍ය රටාව දේශනාවල් ඒ වගේම කියමන් ඇති වෙනවා. එහෙම ආවම මිනිස්සු ඒක ධර්මය කියලා බාර ගන්නවා. ධර්මය කියලා බාර අරගෙන ඒ ධර්මයේ හැටියට තිබෙනා වූ ඉනි දේ බාර අරගෙන නියම ධර්මය කියලා ඒ අය පිළිගන්නේ කියන හේතු එකක් නෝන නැහැ. එකක් නෝන නැහැ. ඒකට කියනවා පතිරූපක ධර්මය කියලා. පතිරූප කියන්නේ මේ ඔය ඒ ස්වરૂපයේ තිබෙනා වූ දෙයක්. ධර්මයේ ස්වરૂපය. මම උදාහරණයක් කියන්නම්. මේ වචන බිඳලා වෙන් කරන්න පුළුවන් නේද මෙහෙම. භාෂාවෙන් භාෂාවට මේ වගේ අර්ථය ගැනෙන කාලේ වෙනස්. අපි මේ පාලි භාෂාවනේ මුල් කරගෙන ඉගෙන ගන්න. බලන්න මේ දාන කියන වචනේ තේරුම. දාන කියලා කියනකොට මොකක්ද කියන්නේ? නිකන් බැලුම් ගැලුමට කියනවා. දැන් අපි කියන්නේ දානය කියලා චේතනාව මුල් කරගත්ත ඒවාගේ මානසික ක්‍රියාව, ඒවාගේ අලෝභී චේතනාව. ඕකනේ මේ අපහැරීම කියන එකට ගන්න. දැන් ඕක දැන් බැලුනන් පස්සේ දාන කියන්නේ දාන කියන උච්චර විග්‍රහ කර යන්නේ නැතුව මිනිස්සුන් රැකෙන එකට දාන මොකද්ද? පරුවක් දාන. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් දාන, වතුර දාන. ඒ වගේම බත් දාන. කුණු දාන. ඔය වගේ අර්ථ ගන්න පුළුවන්. හැබැයි අපි අර චේතනාව ගැන කියන විග්‍රහයට වඩා මිනිස්සුන්ට මේ ලේසියෙන් අහුවෙන එක තක්කල යනවා. අන්න දානය කියන එක යට ගිහිල්ලා මේ වෙන වෙන දේවල් මත වෙන සාම. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. බලන්න මේ වචන කඩලා දාන සාකය. මිනිස්සුන්ගේ වචන මේ සුන්දර කියලා වචනයක් තියෙනවා. සුන්දරයි කියලා කියන්නේ ලස්සනයි කියන එක. හරිම සුන්දර පරිසරයක්. හරි සුන්දර මනුස්සයෙක්. ඒ වගේම සුන්දර කතාව. ඔයක තියෙනවානේ. දැන් ওই සුන්දර කියන වචනේ මේ විදිහට විග්‍රහ වෙනවා. විග්‍රහ කරන්න පුළුවන් මෙන්න මේවා. පරිස්සමෙන් අහන්න. අපේ සිංහල භාෂාවේ තියෙන වචනයක් මේ සුන් කියලා. ඒ කියන්නේ සුන් කියලා කියන්නේ විනාශ වෙච්ච. විනාශ වෙලා. ඊළඟට නැති වෙලා, කැඩලා බිඳලා, සම්පූර්ණ නැති වෙලා ගියේ. ඒ කියන්නේ සමහර කියන හරසුන් අර්ථයක් නැහැ. එහෙම තියෙනවනේ හරසුන්. ඒකින් කියන්නේ අර්ථයක් නැහැ කියලා. අර්ථය විනාශ වෙලා. හිස් කියන එක. දැන් මේ අදහස තමයි ඔක කියන්නේ සුන්. ඊළඟට දර කියන එක වල දර කියලා කියන්නේ ලිපේ දාන දරනේ. දැන් ඔය වචන දෙක එකතු කරලා ඔය විදිහට කඩලා දෙක විග්‍රහ කරොත් එහෙම පොදු වෙන්නේ කැඩිච්ච විනාශ වෙච්ච දර කියන එක. කවුරු කියන්නේ ඔක බාර ගන්න බෑ කියලා? උඩින් බැලුවෙන් පස්සේ ඕකනේ තියෙන්නේ සුන් දර. කැඩිච්ච විදිහට සුන්නේ විනාශ වෙච්ච දර කියන එක. ඔය වගේ විග්‍රහ දෙන්න ගියන් පස්සේ අර සුන්දර කියන වචනේ කියවෙන ලස්සන කියන ගතිය, විචිතුරු කියන ගතිය, ප්‍රණීත කියන ගතිය අර්ථය මිනිසු ගන්න නැතුව අර කබල් පහක් විග්‍රහ තමයි ඔලුවට ගන්න. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයෙන් අයින් වෙන්න හේතු වෙන දැන් මම මේ කීයක් තව එකක් තියෙනවා. තමයි මේ මම අපේ මේ පින්වතුන්ට කියලා දෙනවා පරිස්සමෙන් ගන්න කියලා. පල්ලිගම කියලා වචනයක් තියෙනවා. පල්ලිගම. දැන් සාමාන්‍යයෙන් පල්ලිගම කියලා කියන්නේ පහල කියන එකනේ. පහල ගම කියන එකනේ පල්ලිගම වෙලා තියෙන්නේ. ඒකට මේ පහල කියන එක පල්ල පහල පොල් දෙක කියන. දැන් ඕක ඔය කපටි මිනිහෙකුට අහුණු. අංගපාල ඔය වගේ වැඩ කරන එක්කෙනෙක් අහුණා. දැන් එච්චර කරන්නේ මෙහෙම. සිංහල භාෂාවේ තියෙනවා මේ වචනය නරක් වෙනවට කියන පල් වෙනවා කියන. පල් වෙනවා. වතුර නරක් වෙනවා, පල් වෙනවා. ඒ වගේම වතුර පල් වෙනවා. ඔය වගේ පල් වෙනවා, නරක් වෙනවා කියන එකනේ. එතකොට ඒ නරක් වෙනවා මොනවද? කෙලේ. කෙලේ නරක් වෙනවා. පල්ලේ. පල් වෙච්ච ලේ තියෙන. ගම පල්ලේ ගම. ඔක් හොඳ ඔය වගේ එකිනෙක જાති. විස්තර කරන්න පුළුවන්. ඔය කෑලි කල්ලා ගැව. ඔන්න ඔය වගේ එකක් තමයි ඔන්න අනිච්චා කියන එකයි අනිච්ච කියන එක. ඒක නිසා කැනට අනුව මේ ධර්මය මේ ගන්ඩෝනේ එක වචනේ නෙවෙයි. ඉතින් ඔය කතමාචානන්ද සබ්බ සංඛාරි අනිත් සංඥා කියන ප්‍රශ්නේ විතරක් මේක තියෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානන්ද දීපු සබ්බ සංඛාරයේ අට්ඨියති හරයති දික්ඛති කියන. බලන්න පුච්චල ලස්සනද කියලා කියනවා. ආන්නේ ඒවත් එක තමයි ඌවා ගලපලා ගන්ඩෝනේ නැන්නේ. එකෙනක හරි පරිස්සම් වෙන්න මේ ධර්මයේ එක මේ වැඩ කිරීමේදී සමන්ත තේරෙන්නේ නැති ඒවා මත් තේරෙන්නේ නැහැ කියලා ඇත්ත තේරුම් අරගෙන අයින් වෙනවා නම් හරි හොඳයි. හැබැයි බොරු දේවල් විග්‍රහ කළ දාන්න හොඳ නැහැ. කල්පස් සමත් මේ මම දන්නේ කෙනෙක් කිව්වා ඉරාමකේ අප්පිකි ඒක මම මේ නැහැට තමයි දැනගත්තේ. අපිට කිසිම උදව්වක් කරනවා. හරි නේද? හැබැයි හැන්ද වගේ. උදව්වක් කරාට හැන්ද වගේ. හැන්ද වගේ කියලා කියන්නේ ඔච්චර ස්වාමීන් වහන්සේලා ළඟ හිටියත් මේ ඔච්චර අපිට උදව්වක් කරත් හරි ධර්මයේ නැහැ. හැන්දත් එහෙමනේ. හැන්ද කියලා කියන්නේ මොන රාජ්‍යභාවක ගිහිල්ලා ඒ රජුන්ට කැම කන පිනානේටි. ඒ තිබුණත් එපාගේම මොන උත්සවයකට තිබෙන්නා වූ ආහාර කොටස බෙදාගන්න රජුන්ට බෙදන්න ඒ මැතිව සිවරුන් දෙකන්ට ඒ වගේම ඉන්න සම්භාවනීය මුත්තන්ට බෙදන්න හැඳ පාවිච්චි කරාට මොන සසමුසු ආහාර දේවල් ප්‍රණීත දේවල් බෙදුවත් හැඳ දන්නේ නැහැ ඒ මොනවද කන්නේ කියලා. ඒ වගේ තියෙන රහතන් නැහැ. ආන්නේ ඉරි වගේ සමහර වෙලාවට අවේ මේ සමහර චරිත තියෙනවා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරාත් ස්වාමීන් වහන්සේලා ළඟ හිටියට ඒ වගේම සමහර ධාර ස්වාමීන් වහන්සේලාට ඔය එක එක දේවල් දුන්නට එකට ඉඳලා පුතෝ ගැව්වට එකට වන්දනා ගමන් ගියාට ඒ ස්වාමීන් වහන්සේලා දරණ කියලා දෙන වන තමයි හැන්දවත්. කොහොම චරිත මම දැකලා තියෙනවා. ඒ වුණත් ඒ වගේ අය වුණා ඒ වන් ඇටියට පොන්නුව ප්‍රචාරය කරන හරි පරිස්සම් වෙන්න කියන එක තමයි මට මෛත්‍රීන් කියන්න තියෙන්නේ. සෙල්වන් සර්. සාදු සමිනස් ඉමෝෂන් මොන සිංහලෙන් මේ සංවේදීද කියලා දෙන්නේ නැති ඒක කොයි වගේ ධර්මයේ කොයි වගේ හරි එකට දෙක වැටෙන නිසා වෙනවා කියන වගේම ඉමෝෂන්ස් වැඩි ඒ කොහොමද ප්‍රතිපදාව වශයෙන් මොන වගේ වැඩිපුර කට්ටක් යොමු වෙන්න ඕනද ස්වාමීන් වහන්සේ සමා වෙන ප්‍රශ්න ටිකක් පොදුනේ නම් මට හිතෙනවා ඔබ හිතේ එක යම් කිසි අදහසක් නැති කියලා ඒ දෙය සංවේදී මේ කියන්නේ ඉමෝෂන්ස් කියන එකට මම නම් පාවිච්චි කරන්නේ කනගත වෙනවා කියන එක. කනගාටු ඊට වඩා දෙයක් නැහැ. දැන් සාමාන්‍ය හොඳට බලන්න ඉමෝෂන් කියලා මේ වෙන දෙයක් නැහැ. මේක මානසික ධර්ම ස්වභාවයක් නේ. දැන් බලන්න මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් හරියට නිකන් මේ තිගැසිලා ඒ ගැන වික්ෂිප්ත වෙලා කනගාටු වෙලා යනවා. අන්න ඒක කියේ තමයි ඉමෝෂන් එකේ තියෙන්නේ. දැන් අපි අහනවා මේ මොකක් හරි කෙනෙක් මේ යම්කිසි පණිවිඩයක් කියලා. පණිවිඩය කියලා අහනකොට එයා ඒක අහන්නේ හරිනේ ඉමෝෂන්. යම්කිසි දෙයක් එයා අත්විඳලා තියෙන හරිනේ ඉමෝෂන් එක කියන්නේ. ඒ කියන්නේ හරිම වික්ෂිප්ත ස්වභාවයෙන් යුක්ත වෙච්ච දැන් කනගාටු ස්වභාවය. කනගාටු කියන්නේ කී ඇවිල්ලා කියන සාන්ත ගතියක් හිතේ ඒකාග්‍රතාවයක් නැහැ නේ. උද්දච්චයෙන් තියෙන උද්දච්චයස එයාට තෝරගන්න බැරි සැක සංකතිය. ආන්නකේ කනගාටු නැත්තම් ශෝකය, දෝමනස්සය. ලාවට තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් දෝමනස්ස ස්වභාවය තමයි ඉමෝෂන් කියලා කියන්නේ. ඒකේ රසාස්වාදනීය ගතියක් නැ යම්කිසි සිද්ධියකට එයා කනගාටු වෙන ප්‍රතිචාර දක්වන. ඒක තමයි ශෝකය, ශෝකය. ඔබ සිතාගෙන. දරතෝ හත්ය මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ධර්මනාථක පසුගිය දේශනාවත් සම්බන්ධයෙන්. ධර්මනාථ මට ඉස්සරහ කෙටියෙන් ඒක පැහැදිලි කරත් ඇති. අර ඔබ වහන්සේ මේ ඒකජකාය, ද්විජකාය, ත්‍රිජකාය කියලා ගත්තා. එතකොට ප්‍රතිසංගේවි තේරුණා ඒකජකාය කියලා ත්‍රිජකායයි ත්‍රිජකායයි කියන දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතාලම කෙටියෙන් මට ඒක ලොකු දෙයක් කෙරුවන් තරමයි. ඒ කියන්නේ ත්‍රිජකාය කියලා කියන්නේ කාය කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේම රූපයක් සම්බන්ධයි. එතකොට ත්‍රිජකාය කියන කොට නම් ගන්නේ චිත්තජ රූපයි ඍතුජ රූපයි ආහාරජ රූපයි කියන තුන් කොටස තමයි ත්‍රිජකාය කියලා කියන්නේ. යම් කිසි තැනක ඒකෙන් දෙකක් තිබෙනවා නම් ත්‍රිජකාය වෙනවා. ඔය රූප කලාප සම්බන්ධයෙන් කියන කොට තමයි ඔය ස්ථාව ගොනු වෙන්නේ. ඒකජකාය කියලා කියන්නේ කර්මයෙන් තිබෙනා වූ කර්මයෙන් හට ගන්නා වූ කර්මජම රූප තිබෙනා වූ ස්ථානේ. ඊළඟට ත්‍රිජකාය ඔය විදිහටයි සලකා ගන්න. ඒක නිසා ඒකේ මම හිතන අමාරුවක් වෙන්නේ නැහැ කියලා. අවතරයි ස්වාමිනහන්ත දැන් පටිසන්ධියේදී කර්මජකාය පටිසන්ධික්ෂණයෙහි ඒකජකාය ඇති වෙලා ඊළඟට ඇති වෙන නාම රූප කලාප එකද ත්‍රිජකාය වෙන්නේ කියලා අන්න එතන පොඩ්ඩක්. ඒ කියන්නේ පටිසන්ධියේදී ඒකජකාය එක පැහැදිලි. එතකොට ඒක මේ රූප කලාප ඒක නැති වෙලා යනවා. නැති වෙලා ඒ පිටත නැති වෙලා ගිහින් ඊළඟට දෙවෙනි එක එනකොට එතනද ත්‍රිජකාය. ඊට පස්සේ එතන එන්නේ කර්මජ ඍතුජ දෙකද ඊළඟට එන මේ නාම රූප වැඩි වෙන යනකොට ත්‍රිජකාය එනවාද කියලා අන්න ඒකයි පොඩ්ඩක් දැනගන්න. ඔව් ඉස්සරලාම ඇති වෙන්නේ කර්මජ රූප. ඒක තමයි. ඊට පස්සේ දෙවෙනි පළවෙනි භවංගයේ හේව ප්‍රතිසංදී චිත්තට සමාන වූ දෙවෙනි චිත. ඒක කියන්නේ පළවෙනි භවංගය. ඒ පළවෙනි භවංගයේ එනකොට මොන චිත්තදේන. ඒකට ඩිජයිනේ. ඊට පස්සේ ආප ගමන් ඒකේ තිබෙනා චිත්තජේක තිබෙනා වූ කර්මජේක තිබෙනා වූ මේ ත්‍රිජ උදාහරණ. ඒ ත්‍රිජ උදාහරණට නැකම් පියාගෙන ඇති වෙන ඍතුජ රූපේ. ඒ තමයි ඒකට ත්‍රිජකාය වෙන්නේ. යම් කිසි වෙලාවක මෞතුමීගේ ශරීරයෙන් ආහාර අරගෙන යම් කිසි රූපයක් හැදෙනවද ආන්න ඒකට තමයි ඒක අර හතර වෙනි එකට කියන්නේ. හරි. ඔව්. හොඳයි. මම ඒක ගන්න එක අපි හේමලන් ස්වාමීන් වහන්සේ වහන්සේ අපිට විනාඩි 20ක් 25ක් කියලා කිව්වට අපි බොහෝ වෙලාවක වහන්සේගේ ඉතාමත් වටිනා කාලය ගත වහන්සේ මදක් අසනින් පස්සෙන් බවත් පේනවා ස්වාමීන් වහන්සේ. ඒසේ නමුත් වහන්සේගෙන් අද මේ ලබාගත් කාලයෙන් අපිට මහත් ප්‍රයෝජනයක් වුණා ස්වාමීන් වහන්සේ. අපිට දැන් අපි ගැටළු පිළිබඳව ස්ථාවර අවබෝධයක් තියෙනවා කියලා විශ්වාස කරන හැම දිනකටම. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් ඔබ වහන්සේ අපිට මේ තනාව උතුම් දානමය කුසල හේතු වෙන ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය පූර්ණ ප්‍රඥා ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සයන්වත්. එහෙනම් අපි සයන්වාස මේ මම අහන්න අපහමද දැන් ඔබ වහන්සේ ගැස්ණි කරත්තෙත් එක්ක මේ හිටනේ අපිට මේ සතිය අනිත් බාහස්පතින්ද විස්තරහන කරන්න පුළුවන්කම තියෙද අපි සමුද නැහැ දැන් නේද කලින් මහත්තයා හද සංඝාර කද්ද අපි ඔය ඇටානේ දැනුමට බලමු තාත්තේ කොහොමද කියලා මම දැන් පොඩි පොඩි වෙලකම් ටිකක් කරගෙන ඉන්නවා පුළුවන් වුණොත් මම එනවා එහෙමයි අපි හමුුනේ එහෙමයි එහෙමයි හොඳයි සයන්වාස එහෙනම් අපි ඔබ වහන්සේගෙන් සමගන්නම් කල්‍යාණ මිත්‍රාන්ත යන දිසිරින්නේ තෙරුවන් සරණයි සයන්වාස හොඳයි මාතෙ තෙරුවන් සරණ සඳ දින අතුන් නිදුක් නිරෝගී දීර්ඝා සේවක ධර්ම අවබෝධයේ වේවා නිවන සැනසීම ලැබේවා සමයි ත්‍රිම් ප්‍රාර්ථනා සත වේවා තෙරුවන් සර සාදු කාලය ලබා ගත්තා. ඒකින් අපි කිසියම් ප්‍රයෝජනයක් ලැබුවා කියලා හිතනවා. කොගලගේ මහත්තයා දිගින් දිගටම සම්බන්ධ වෙන උත්සාහ කරනවා. නම් ගන්න කොනක disconnect වෙනවා. එතුමා මොහොතකින් සම්බන්ධ වෙයි. එතුමා කෝල් කරනවා මම කිව්වට අපි නැවතත් බලමු. කලින් මිත්‍රනේ දැන් මේ ගෞරවණ සයන්වාසී මතකම කාරණාව පිළිබඳව අපි නිතරම කතා කරපු එක්කන දෙන්නට අර අනිත් අයට එහෙම ගැටලුවක් තිබුණාද? ඒකේ අර ඉච්ඡා අනිච්ඡා සම්බන්ධ තිබුණාද? ඒක ගැන පොඩ්ඩක් කියමුද අපි කලින් විතර අනිත් අය ඉගෙන ඒක අලුත් සාකච්ඡාවක් වුණාද ඒ කතාව? වසන්ත මහත්මයා ඔබතුමා මේ දැන් ස්වාමීන් වහන්සේ නැහැ ඔබතුමා කැමතිද ඉගෙන ඔබතුමාගේ අදහස් දක්වන්න? දවස් මහත්මයා අත්‍යම දවසක් අපිට සිනාරම් සිනා කරනයි මට මේ දෙක දැනගන්න ඇත්තේ ඒ විදිහට ඉතින් ඒක ඉතන කොට ප්‍රතිපීති විපත්ති විදනගත මොකද දැන් අත්‍යම සම්මාපි සදාන් කළ විදිහට බුද්ධජාතිය කියන්නේ මේ අර්ධිජත ඉතින් මම දෙපොතක් ගන්නවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන අනිත් පැත්තෙන් තුනක් එක්ක ප්‍රහදි කළ බලනකොට දැන් ගලපන බලනකොට සත්‍යයි රායති විදු විදුස්සතිය වචනාත්මක ගලපල බලකොට තේනවා එතන කියන විදිහ සාමාජික දේශනාත් එක්ක විදිහට ගලපෙනවා කියලා. ඉතින් කොහොමනම් ඉතින් එහෙම තමයි දැන් මට දැනෙන්නේ සාමාජික දේශනාත් එක්ක ඒක බුදුම පොතේ කියන විදිහට කියලා. ඉතින් ඒක විදිහට දැන් උත්සාහ කරනවා බලන්න දැන් ඒක එකතන දෙකක් තියෙනත් දැන් ඒක සාමාන්‍යයෙන් කියනවා. පළවෙනි අනිත්‍ය කණි ආයතන ඉතින් මම තේරෙන්නේ සාමිති මම විතර බලන මේ ගල් මහත්තයා මොකද මේ පොඩා සාමි එකයි ඉතින් තේරෙන්නේ මොකද සංඥාවේ දැන් 10 මාසෙ අහලා තියෙනවා දැන් සිද්ධාර්ථ මහත්තයාගේ දේශනා අහලා ඉතින් සාමිති හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා ඒක මහත්තයා ඉතින් අද නම් ගොඩාක් අවුරුද්ද දැනගත්ත ඒක මේකත් ඉතින් තවත් ඉතින් බල මේක ගලපලා බලනවා හොඳයි තේරුවන් සරණයි සේන මහත්මයා ඔබතුමා දත් පිට තියෙනවා මේ පිළිබඳ අදහසක් තේරුවන් සරණයි මට ඉගෙන ගන්නත් මේ පොදු සම්මානසික වලදී ඒක මේ වචනේ පස්සේ නැතුව සම්පූර්ණ දේශනාවම ස්ටඩි කරන බලන්න ඕන නැතුව හරියටම කියන්න බෑ මොකක්ද බුදුහාමුදුරුවෝ ඒකෙන් බලාපොරොත්තු වෙන අපිට දෙන්න පුතෝ මේ වගේ සේන මහත්තයා අපි ගිරිමානන්ද සූත්‍රයේ ගෞතම පරණ සූත්‍රයක් ඇටියට අපි අහලා තියෙනවානේ මේ ඉතින් ඒ අපිට එදා අහනකොට අපිට කලින් තිබුණු අවබෝධය කොහොමද කියන එකයි මම මේ වැඩිපුර මතුම සාකච්ඡා කරන්නේ අතෝසේ මම ඉතරම තමයි ඉතට අවධානයක් යොමුන්නේ නැහැ ඉතින් ප්‍රවිධ හබන්වනම් හොඳට අවධානය යොමු කරන්න බලන්න ඕනේ කියන එකයි මම තේරෙන්නේ. ආ හොඳයි හොඳයි තේරුම් ගන්නයි. හොඳයි. මම හිතන්නේ එහෙමනම් අපිට ඒක පිළිබඳව සාකච්ඡාවකට අමතරින් කල්යනා වසන්ත මාතේ මයික් එක මෙතන ගමුද? දවස් මාතේ මාත පොඩක් ඉස්සර කවදයක් කැන්සල් කරගෙන ඉන්නම්. තවත් සාමිනාගතුනේ කෙටි මේ නිර්වාණ ක්ෂේත්‍රයේ මට ගොඩාක් සංකීප ආශ්‍රිත කරන ක්ෂේත්‍රය. ඉතින් ඒක අන්නාන්තික මේ සම්ප්‍රතිම සම්පතයෙන් විතර උන්වහන්සේ මේ විතර මේ එනේ ඇත්තම කියනවා මේ අද මේ සාමිනාගතුනේ කියපු ඉදී. ඉතින් මට දැන් සතුටක් ආවා කියන්නේ මේ මං සාමිනාගතුනේ ඒ දෙයින් පැහැදිලි කරලා මට කිව්වා. මේ දැන් ආපිට දෙදී මේ අනුචන්දාන්ගේ ආරාධනා කරාම අන්තිම බුද්ධ ඥානාවේ අනුන්තාවාසික මේ ප්‍රදස්ථානය ගැටල ඔබතුම අමිතන් ආනන්ද ආනන්දයෙන් යන්නේ කියලා එහෙම ආරාධිතු ඒකේ මොකද ඒ බබා මුරාස් සංජීවීමේ කියලා කියනත් යාළුවෙක් ඉන්නේ ඒකකට ආනාපාන සතිය එයි අගට දැන්නේ කියලා නම් ප්‍රශ්න ගන්නම ඒකත් කියලා ඉතින් නාස්කේට ඒ ඥානාවේ පෙරටින් හේතු මොකද මේක වඩාගෙන ඉන්නකොට මේ මොනතරම මල తీර නිසා ඊට පස්සේ මේ කය ඊට පස්සේ ආනාපාන ප්‍රති භාවනාවෙන් සමයෙන් සති නිමිත්ත පියාගෙන වහතන් හතර ඉන්නේ කියලා. ඒක මත් වෙන්නේ නැහැ. දැන් අපි පැහැදිලි කරලා දෙන්නවා මට පොත්ුණුත් කියනවා. ඉතින් ඒකෙන් මම දන්නේ කලින් මිත්‍යෝ කවුදකට ගන්නවද? ඒ විදිහට හේතුව අපිට සාමාන්‍ය භාවනාවකට පාවිච්චි කරන්නේ ආනාපාන ප්‍රති මුලින්ම ඔව් මම හිතන්නේ ආනාපාන සති සංඥාව අන්තිම තියෙන්නේ කොහොමද කියන එක ගැන නම් බොහෝ සාකච්ඡා කෙරලා තියෙනවා. මේ විද මණ්ඩපොළ මම හිතන්නේ ජයන්ත මහත්තයාට මේ ගැන යමක් කියන්න පුළුවන් ඇති. ඒකත් ප්‍රදෙච්ච සංකේතෙන්නේ ඉන්නේ. ඒකම කැමති නම් ඔපියම් ශිලා කතා කරන අවස්ථාව ලැබුණොත් කතා ගන්න දෙකෝ අවශ්‍යමද අවශ්‍ය නම් ඒකව සමාලෝචනය කරගෙන උත්තර දෙයි. ඔව් මේ ගිරමානන්ද සූත්‍රයේ ඔබතුමා කිව්වා තවත් ස්වයංවාසීන කේවිද පැහැදිලි කළා කියලා ඒක හොඳයි. මම මේ අද දවසේ සමනසිස් ගුවන් විදුලි ප්‍රචාර වෙනවා පසුගිය ඉරිදා අවස කොප්පලේ කුමාර කාශ්‍යප මහතු සමග කරපු සාකච්ඡාව ඒක අහන්න. ඒකෙදිත් ඒ සබ් සංකල්ප සංඥා ගැන කියවෙනවා. එතකොට මේ ඉතින් ඒකත් අහන්න. ඉතින් මම කරවලේ මතක කරන මේ සාකච්ඡාව තුලත් සාකච්ඡා ගුවන්විදුලි තුලත් මේ මම උත්සාහ කරනවා මේ අපි පිළිගන්න අපි ගෞරව කරන මේ හැම පැත්තෙම අදහස් ඉදිරිපත් කරන්න. එතකොට ඉතින් අපි බුද්ධිමත් අපිට ඉතලා බලන්න පුළුවන් මොකක්ද හරි කියන එක. ඒක ඉතින් එක නිසා එක නිසා තීරණය කරගන්න. ඉතින් ඊට පස්සේ අපේ මතය අපි නෑට දාන්න යන්න ඕනේ. ඉතින් එහෙම කරමු. ඉතින් දැන් අද මේ කතාව මම රෙකෝඩ් කරගත්තේම මේක මම හිත වන්දේ දාන ඕන නිසායි. මොකද අද ප්‍රචාර වෙන්නේ අනිත් පැත්තේ අදහස නිසා. ඒ නිසා ඉතින් හොඳයි. මේ හැබැයි මීට පෙරත් උද්දීසිකල් ධම්මජෝ සම්මාසයේ ඒ වෙනත් දේශනාවක් තුළ මේ හද ජිනාංකාම්ගේ පැහැදිලි කරපු ආකාරයට මේ විදිහට ඒක හයිලයිට් කරලා කතා කරන්නේ නෙමෙයි. නමුත් වෙනත් පැහැදිලිමත් තුළ පැහැදිලි කළෙත් මේ අර්ථෙමයි. ඉතින් එහෙම තියෙනවා. අපි ඒ නිසා විස්තර අපි දැන් මම දැන් ඉතින් තේරුම් ගන්න ඉතින් අද අනිච්ච සංඥාව අනිච්ච සංඥාව විදිහටත් නවිනිය සංඥාව සබ්බ සංකාරේසු අනිච්චා සංඥා විදිහටත් ගන්න කියලා දැන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඉතින් ජයන්ත මහත්මයා සේවා කරන ගලස් මහත්මයා පොඩ්ඩක් අද සංඝාන්සේ අද අවසානයේදී කිව්ව අපි හැමෝටම කොහොම කල්පනා වෙන්නේ කියලා දෙයක් අර මේ වචන කරනකොට ඒකනම් මට හරියට විතර කාලෙක මොකද සම්මහන්සි කියන බාණේ කියන වචන සුන්දර කියන වචන පල්ලෙගෙන ඒක වචන දැන් අද අපිට අහන්න ලැබුණානේ විද්‍යාකාර ඉන්ටර්නෙට් එකෙන් හිතන්නේ විද්‍යාකාර සම්මහන්සිලාගේ වචන අරලා කියන විදිහේ එතකොට යාර කියන මුල වචනේ කියන සම්පූර්ණව වෙන අර්ථකථන යසනයි කියලා ඒකට ඇත්තටම මම ඊයේ මේ සාකච්ඡාවේ අහස්සාවේ විමර්ශනය මම ඒක පන්සලක තිබුණා මේ සාධනාත්මක කෙනෙක් ඇවිල්ලා ලංකාවේ සාහිත්‍ය ශිතියක් මේ සාකච්ඡාවක් වෙන විදිහට වලට ගන්න. ඒ කවුරුත් දන්නේ නැති අර නම් කියන්නේ ඒ කවුනාත් තමයි අර අනිත් අර වචන පාරු කරන කියන කාරණා. ඉතින් මමත් යා බලන්න මොකද කියන්නේ. ඉතින් මම ප්‍රශ්න ගොඩාක් එළුවා. අහලා එහුවට ඉතින් මේ ගොඩක් ඒවාට සාධනාත්මකයේ අද කියන සමේ අභිධර්ම සාමනාත් පැහැදිලි කර තියෙනවා නේද විද්‍යානාත් කියලා කියන විදිහට මේ ධර්මීය කියලා ධර්මීය නාම නම් මෙතන කියලා තියෙනවා. මට හොඳම වචන එහෙම කරලා කරලා ඒ සාමනාත් කියන හොඳ මත හරියට හිතේ. ඒ කියන්නේ බල බලේ ධර්මක තියෙන සංකීර්ණම හරි කියලා. නමුත් දැන් මත් හිතනවා දැන් මේ සාමනාත් පැහැදිලි කරලා මේ ඉස්මතු ගලහම හරි කල්පනා වෙනෝනේ මේක තෝරා දෙන ගැන කියන එක ඒක මත හරියට මේ සිද්ද කාල වෙන අසුවත් මාත්‍රේ කියන මේ දවසම ඒ ඉස්සරහට කියන කරාම මාල් බලන්න කියලා කියන මොකක්ද කියන්නේ. හොඳයි. බොහොම පින් වසන්ත මම මේ වෙනත් කාරණාවක් අහලා දැනගන්න පුළුවන් මම කල්‍යාණ මිත්‍රගෙන් අහන්නම්. දැනට මාතරට සම්බන්ධ වෙන පාසුවේ තුමාට අසනියක් තියෙනවා. ඔබට අමාරු. එනිසා අපි තුමාට කරදර නොකරමු. දිල්රුක් මහත්මයා මේ මම වෙනත් තැනකට මාරු වෙනවා. මේ තණ්හාව සහ දික්තිය කියන එකනේ මේ සංසාර ගමන ගෙනියන්නේ යම් කිසි පුද්ගලෙක් මේ දික්තිය කියන දේ මොනතරම් ලොකු කාර්යයක් මෙතෙන්දී කරනවාද මේ දික්තිය කියන්නේම රෝගයක් නේද මේ මට මෙන්න මේවා එහෙම දික්තිය කියන්නේ රෝගයක් කියන අර්ථයෙන් මට මේ කියන්නේ අද තමයි මේ කිසියම් අදහසක් ඔළුවේ අතුලෙන් උඩට එනවා දිට්ඨිය කියන්නේ රෝගයක් කියලා. ඉතින් මම දැකලා නැහැ අර මේ සීල සූත්‍රයවත් දිට්ඨිය රෝගයක් කියලා කියන්නේ කියලා නෙමෙයි පංචස්කන්ධය ගැන ඒක කියන්නේ ලෞකිකව ගන්නතෝ කියලා. මම මේ දිට්ඨිය රෝගයක් කියලා ඒ ඔබෙන් උඩට එන අදහසේ කිසියම් සාධාරණීකරණයක් කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් ඒ කොහොම වෙන එකක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් ඒකන කතා කරමු. දිට්ඨිය රෝගයක් කිව්වොත් ඒක ඇත්තද? ඇයි මේ දිට්ඨිය කියන්නේ කොච්චර ප්‍රබල දෙයක් වෙන්නේ? ලිඳු කොහොමද? සමහරවිට මට ලොකු සාක්ෂිය වශයෙන් නම් ඉන්නට දෙන්න අමාරුයි ජයන්ත දරුවත් මහත්මයා ඒක මේ ප්‍රති දෙකක් වගේ මට දැනෙන විදිහට ඉතින් ඒක අදාළ වෙන විදිහට කියනවාට දැන් සමහර වෙලාවක සම්පස්තාවලි දික්තිය ප්‍රකාර වෙනවා දික්තිය අවශ්‍යයි මාර්ගයේ ඉදිරියට යන්න හරිදී දැනගෙන බලකින් නොලදී දැනගෙන වැන්වත් වෙන්න එතකොට ඒකදී ධර්මාකාරක දික්තියක් තියෙන ඉතින් ඒක අවශ්‍යයි හැබැයි අර ප්‍රතිමාක් වගේ රෝගයක් කියන එක ඒක තර්කානුකූලවත් ධර්මාකාරකින් ගන්න පුළුවන් හැබැයි ඉතින් ඒක උදාහරණයක් වශයෙන් දැන් අපි මත මතකයි අපි පෞද්ගලික සතිය දවසක අපි යම් යම් දේවල් තේරුම් ගන්න හදනකොට දැන් අපි මට ඒක එක පිටිච්ච දෙයක් තමයි තේරුම් ගන්න හදන්නේ මේ දන්න එකකට සාපේක්ෂව අනිද්දී බලලා තේරුම් ගන්න උත්සාහ කරන දන්නේ වගේ දෙයක් එතන ප්‍රඥාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අන්නේ එතනම තමයි මට හිතෙන්නේ දික්තිය තියෙන අඩුපාඩුව අන්නේ වගේ තැන් වලදී ඒක මේ මට හිතෙනවා දැනෙන බාධාවක් කියලා ඉදිරියට යන්න ඒක හිර වෙලා තියෙන එක හේතුවක් කියලා කියලා මට හිතෙනවා අපි ඒක මම හිතන්නේ කොටස් ඒක ටවුන් වල තියෙන කොටසයි දැන් පෞද්ගලිකව මතක නැති සිද්ධි කොටස් ඉන්නවා මතක් කරන්න උත්සාහ කරේ කාරණයක් අපි තේරුම් ගත්තා ඒක තේරුම් ගත්ත ගමන් එහෙම කිව්වා අපි මේ අදන් මේක මෙහෙම හරි නේද කියලා ඒකට මුලින්ම මේක එතකොට අපි මේ දැන්නා නිත්‍යද සංසන්දනය කරලා ඒ දන්න දැනුම මතින් මේක හරි කියලා හිතාගත්තේ. ඉතින් එතන ඒක දික්තියක් කියන එතන ප්‍රඥාවක් නෑ. ඒක තේරුම් ගත්තේ. මට ඒ වගේ සුළු කාරණයක් තමයි ඉදිරිපත් කරගන්න තියෙන්නේ. නෑ, ජනතම දාත්තම සුළු කාරණාවක් කියලා ඔබතුමා කිව්වට සුළු කාරණාවක් නෙමෙයි. ඕවා කිසියම් ආකාරයක දැන් ඔබතුමා කියන්නේ මේ ඔක කින්ද හොඳට අහලා ඔබතුමා කියන්නේ ඇත්තටම කිසියම් ආකාරයක තේරීමක් නැත්නම් අවබෝධය. මම කියන්නේ අවබෝධ ප්‍රඥාව කියන වචන පාවිච්චි කරනවා. තක්ෂණය නම් ඒ කිසියම් එක හරි හොඳ තැනක්. ඒ කියන්නේ ඔබතුමාට තේරෙනවා මේ හැම දෙයකින්ම ඒ වගේ ඒ දන්න තැනක් කටසසමින්කින් තමයි මේ ඒ අපි යමක් තීරණයක් ගන්න කියලා. ඒක හොඳ දෙයක් නෝ. ඇත්තටම මට හිතෙන මේ දිට්ඨිය කියන එක ගැන කියනකොට මේ කොතරම් උගත් කොතරම් ධර්ම දන්න ධර්ම දර කෙනෙකු පවා කිසියම් දෙයක් එයා හිතන අපිට අපි දැන් අපි යම් පිරිසක් ගුරුත්වය තියා ගන්නවා කියලා හිතන්න. එක ගුරු ආමුදුරුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගුරු කියලා හිතා ගන්න වෙන කෙනෙක්. මේ මෙච්චර මේ අනිත් විදිය වෙනත් විදියකට හිතන්න හිත අරගෙන හිතියා නම් බලන්න පුළුවන්කම තියෙනවා මේක අනිත් පැත්ත. නමුත් එහෙම බලන්නෙම නැහැ. අර තමන්ගේ ගුරුත්වය, ගුරුතුමා, ගුරු ස්වාමීන් වහන්සේ කීප කෝණයෙන්ම තමයි යවෙන්නේ. ඒක හරි අපලාදයක් හිතුවම නේද? ඒක ඇයි එහෙම වෙන්නේ? ඒ තරම් මේ දිට්ඨිය කියන එක පොළොදයි. මේ මම මේ ගැන ටිකක් තව පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ප්‍රීති මහත්මයා, අපි අපේ ජීවිතවලට අපිට මේ දිට්ඨි කොයි විදිහටද බලපාන්නේ අපි මේ සංසාර ගමන ගෙන යන වැඩේට? ප්‍රීති මහත්මයා, මොකද අපි අර දිල්ලු මහත්මයා මතක් කරලා දිට්ඨිය හොඳ පැත්තක් නමුත් අපි ඒ පැත්ත පස්සට තියමු දැනට. එහෙම තියෙනවා නම් සම්මා දිට්ඨිය ගැන මොනවද කියන්නේ? නමුත් මේ සම්මාසා දිට්ඨි කියන එකෙන් තමයි මේ පුදුල සංසාරේ ගෙනියන්නේ කියලා අපි කතාගත දන්නේ කියලා තියෙන කොහොතෙන් වල. ඉතින් මේ කොහොමද මේ දිට්ඨිය ඇත්තටම බලපාන්නේ? කොහොමද දිට්ඨිය අපි අදගෙන යන්නේ මේ සංසාරේ පුරා ප්‍රතිමහත්ද? සමහරවිට ඔබතුමාගේ මයික් එක ඉරිගිය වගේම දන්නම් අපරාධ ප්‍රශ්න ඇහුවට මට වෙන කෙනෙක් බාර යන්න වෙනවා නේද? මයික් එක එහෙම දන්නේ නැති විදිහට. මාරින් මයික් එකේමයි දරොත් මහත්මයා වෙන්නේ. කාලය අපතේ ඇවිල්ලා ඉතනවා. ඒකත් අද නුට හොඳයි වගේ පොඩ්ඩක් කියන්න බලන්න. මොකද ටිකක් කියලා කතා කරනකොට මයික් එකේ මොකද වෙන්නේ මම දන්නවා. මගේ කාලය කොහොමද කතා කරනකොට මයික් එකේ වොලියුම් බහිනවා. මොකක් හරි සෙටින්ග්ස් වල අප්සෙට් එකක් ඉඳගෙන ඉන්නේ. මේ මයික් එකේ මාර්කර් බලනවා සමහර හරියට වෙන මයික් එකේ මාර්කර් බලනවා. මේ ස්පොට් එක කතා කරනවා නම් අද ටිකක් හොඳයි වගේ මුල විනාඩි දෙකක් පත්තර ගන්න. එහෙනම් මම කියන්නම් මේ නරස්මත් කට් කරන්න. මම පොඩ්ඩක් බලන්නේ අපි ධර්ම ඉගෙන ගන්නකොට ඒ කියන්නේ දිට්ඨිය කියන එක අපිට චෛතසිකයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒක දිට්ඨිය කියන එක අපි ධර්මයේ අක්ෂර චෛතසිකය කියන්නේ අරමුණ වර්ධවා දකින්න ස්වභාවය. ඒ කියන්නේ වර්ධවා පිළිගන්නා ගතිය. ඒ කියන්නේ ඒක ඉංග්‍රීසි වලින් කියන wrong view කියලා. ඒ කියන්නේ unwholesome mental fact එකක් කියලා. ඒ කියන්නේ අපි නිතරම ඒ කියන්නේ අපි එම වෙලාවේම අරමුණ වලින් ගන්න කිය අරමුණ සත්‍ය නොදන්න නිසා අපිට වරදවා පිළිගන්න ස්වභාවයක් තමයි. ඒකවල ඒකෙන් මම අදහස් කරන්නේ කියන්නේ අපි හැම වෙලේම ඒ කියන්නේ සත්‍ය නොදැනීම නිසා යම් කිසි දිට්ඨියක ඒ කියන්නේ චෛතසිකයකින් තමයි අපි පෙළෙන්නේ. ඒකට ඒ විදිහට තමයි මම හිතගෙන. ඒකට කියන්නේ අපි සත්‍ය දැනගන්න සුරු ඒ කියන්නේ වැරදි අරමුණ වලින් ගන්නකොට ඒක දිට්ඨියක ඉන්න අපි හැම අවස්ථාවකම දිට්ඨියක තමයි ඉන්නේ. ඒ විදිහ තමයි මට හිතෙන්නේ. දලොත් මාත් මේ කියන්නේ අපි ධර්මය නැද වුණත් අපි කතා කරේ විවිධ වචන ගැන නේද? ඒ කියන්නේ විවිධ වචන ගැන වුණත් අපි ඉතරම කොයි දේද හරි කොයි දේද වැරදි කියන එක සමහර විට ඉතින් තේරුම් ගන්න බැරිව සමහර විට ඒවත් අපි අරමුණ වරදවා දක්ෂින ස්වභාවයක් තියෙනවා. ඒ අදම අද අපි කතා කරේ කියන්නේ ස්වම් ස්වනාසේ කිව්ව ආකාරයට අපි හැම වෙලේම ලොකු ඉගෙන සදල්ලයක් කරන මොකද්ද හරි වැරදි කියන එක. කියන්නේ අපි ධර්මයේ ඇතුළේ උනත් ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. මේ කියන්නේ අපි නොදැනවත් ඔක්කොම දික්කේ ඉන්නවා කියලත් මට හිතෙනවා. කියන්නේ සමහර විට වරදවා දකින ස්වභාවයෙන් ඒක තමයි අපේ තියෙන මේ නොදැනුවත් හෝ දැනුවත් හෝ ඒ විදිහට තමයි ඉන්නේ කියලා හිතෙන දලොත් මාත්‍ය තෙරුවන් තරණය සර්වඥයන් බොහොම බොහොම පින් අද හොඳයි මේක කොහොමද තිරණ හොඳයි හොඳයි බොහොම පින් ඔව් මම හිතනවා මේ මේවන් සාකච්ඡා වලින් කල්‍යාණ මිත්‍රෙන් බොහොම උපකාරයක් වෙනවා මේ මොකද අපිට ඇත්තටම අපි මතුවලා හිතේ තියෙන යම් යම් අදහස් සහ ප්‍රශ්න තමයි මේ ඉදිරියට කන්නේ ඉතින් කල්‍යාණ මිත්‍රෝ ඩොක් වෙන්න තියෙනවා හොඳයි ඉතින් සමහර අය අපිට මේ අයින බෝ පේනවා මම කාන්ති මාත්මයෙන් හඳුනා ගන්න සමදී කාන්ති මාත්මිය ඔබතුමීට කරවේ පුරවන්න මේ අපිට මේ අභිධර්මයේ සම්බන්ධ කරලා අපේ පුලිස් මාත්මය මතක් කරලා දිට්ඨිය කියන්නේ අකුසල චෛතසිකයක් කියලා ඒක කියලා ඒකෙන් ඒ පැත්තෙන් කියන්න පුළුවන් මේ දිට්ඨිය කොහොමද ක්‍රියා වෙන්නේ කියලා තරන් සර්ණේ ලබස්නාත්තුට හඳුනා ගන්න ඉතින් මම කැමති අහගෙන ඉන්න මම ඉච්චර කියන්න දක්ෂණ නැහැ නේ උනාට ඒක දක්ෂණ තියා කියනකොට සමහර හොඳයි දැන් අපිට කතා කරන්න දක්ෂණ නැහැ නේනේ දැන් ජයන්ත මහත්තයා එහෙම අද නැහැ නේ අපි කතා කරන්නේ දැන් එකක් මහන්නේ යන්නේ නැහැ ඇත්තටම මේ හැම එකක්ම අහන්න ගියාම තමයි මේ අපේ දුක්ඛයත් වැඩි පැත්තට යන්නේ. ඒක නිසා දැන් නම් හරින තෝරලා බේරලා මේ පරිණය හදන්න ඕන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මට කියන්නේ. දැන් පරිස්සම් වෙන්න ඕන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබතුමා ධර්ම ප්‍රචාරය කරනකොට ඉතින් බොහොම අවධානයෙන් කරන්නේ ඒක තමයි හොඳ. ඔය ඒක නම් එහෙමයි කාන්ති බොහොම පින් එක නම් මේ මම අගේ කරන ඔබතුමා ගිය අදහස මොකද දැන් ඒ තමන්ට ඒක නම් අපි කාටවත් මම යෝජනා කරන්නේ මෙන්න මේ හවුලින් බණ අහන්න කියලා. මම කොච්චර බණ ප්‍රචාරය කළත් මම අහන සම්මාස හතර දෙනෙක් විතර ඉන්නවා. ඒ අයගේ බණ මම අහනවා. නිරන්තරවම ඉතින් අනිත් අයගේ විදිහ අහන්නේ නැහැ. කච්චිය මට බොහොම ගෞරවයෙන් ආදරෙන් බණ අහනවා. ඇත්තටම ලයිට් හත්තේ වංගාද කරකේ තියෙන අංකවම දැන් මෙහි විහාරස්ථාන වලටුණත් නොයෙකුත් අදහස් තියෙන නොයෙකුත් විදිහේ ස්වාමීන් වහන්සේලා වඩින අංකවම මම 5 මිනිත් වලින් ගියත් කියන්නේ නෑ දැන් මටත් තියෙන සීමිත කොටස දැන් නමක් නංගන් කියන්නේ කැමතිත් නෑ දැන් ඔබතුමා ප්‍රචාරය කරනකොට ඔබතුමාගේ කෙරෙස්නකොට සමහර දේශනා මේ මම අහනවා එක්කම තරණ කිසිවක යන ඒවා ඒ ඔබතුමා අර වෙබ්සයිට් එකේ දැම්මා අහනවා දැන් එහෙම එක්තරා දේශනාවක් අද මම අහනකොට මට මේ දේශනාවේ දේවල් පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ උදාහරණයක් කියනනම් අර මම මගේ අතින් ගරටක් කියනනම් දී මට සමාවෙන්න මේ දැන් ආනාපාන සති භාවනාවේ පළවෙනි කොටස් හතර සත්‍යඥාන සූත්‍රය හැම සූත්‍රයකම තියෙන්නේ එකම ආකාරයකට. දැන් අද මම යම් දේශනාවක් කරනකොට මේ ඒකම නෙමෙයි. ඉතින් එතකොට නිකන් හිත අර හරි විචිත්ත වෙනවා මේ විචිත්ත වෙනවා ඉතින් හිත. එතකොට අර ධර්මයක් අහන වුණාද මට හිතෙනවා දැන් විශ්ව ස්තේවිය අහනකොට ඒ ධර්මයට තියෙන ගෞරවයක් මගේ නැති වෙනවා නේද කියලා. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවල මට සිද්ධ වෙන එවැනි ධර්මදේශනා නතර කරලා මට ඇත්තටම මට ජනලංකාර ස්වාමීන් වහන්සේ බොහොම මේ මම දන්නා ඉතා මේ සංයමයෙන් ධර්මය පරිශීලනය කරන පුදුෂන් වහන්සේ නමක්. ඒ සංගත වලට මම ඒ ස්වාමීන් වහන්සේ පෞද්ගලික වුණත් ඒ වගේ ප්‍රශ්න කන්ටෙක්ට් කරලා අහනවා සමහර වෙලාවට. ඒකෙන් දා බොහොම ප්‍රවේශම් වෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම අර දවස් සතියේ භාවනාට ගියලා විස්මහත්ය දැන් උදුතුන්දර හඳුනගත් ඔය තුකම කිව්වා. ඔය තුකම කිව්වා. බොහොම පරිස්සම් වෙනවා කියන්නේ. එහෙමයි. සාධාරණ මේක ඇත්ත. මේ ඒක බොහොම හොඳයි මතක් කරපේ. කනවතත් ඒක බොහොම ඇත්ත. මේ මම කලින් කිව්වා වගේ අපි මට අපි තියෙන අපේ තියෙන අවශ්‍යකමක තියෙනවා දැන් අද මේ කියනකොට මේ මොකද අපි වැඩිපුරම හඳුන දෙනංගම් කියන්නේ නැහැ කියලා හින්දා ඒක හොඳ නැහැ. නමුත් මම මෙහෙම කිව්වොත් මම මෙහෙම කියන්න. අපි මේ ඉන්නේ කියන්න නංගම් එකම. අපි කවුරුත් නෑ කියන්න බයද වරද කියන්නේ හවුද කියන්නේ වරද කියන්නේ අපි කවුරුත් විශ්වාස කරනවා අපි කවුරුත් දැන් උදේ දිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අනුගමනය කරන උන්වහන්සේක දේශනා අහන උන්වහන්සේක භාවනා වැඩසටහන වලට යන බොහෝ පිරිස් මේ අපේ කල්යාණ මිත්‍ර සමාජෙනේ ඉන්නවා. ඒ නිසා මම උන්වහන්සේක දේශනාවල් ප්‍රචාරය කරනවා මම අහනවා දානවා. ඒ වගේම මම කියනවා ඒ වගේම කටුකුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපි කවුරුත් ගෞරව කරනවා උන්වහන්සේක දේශනා මම අහනවා දානවා. මාංකඩු සුදර්ශන ආමඳුරු සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කල්පුවේ දේශනා අපේ කන්ට කල්යන් මිත්‍ර සංගමයෙන් බොහෝ අය අහනවා ශ්‍රවණය කරනවා. ඒ නිසා අපි ඒව දානවා. උද්දම් ප්‍රකාශ වහන්සේගේ අපි ශ්‍රවණය කරනවා දානවා. මාතෘශී නානාර වහන්සේගෙන් කියන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා බෞද්ධ හැමෝම ගෞරව කරන උන්වහන්සේ දේශනා ප්‍රචාර කරනවා. ඒ වගේ ඔය වගේ තියෙනවා. එතකොට මම කියන්න මම නම් ටිකක් කියවනේ මෙන්න මේ කියපු අය අතරත් යම් යම් විට වෙනස් වෙනස් දේවල් විවිධ දේවල් විවිධ විදිහට දකින්න දේවල් නැතුව නෙවෙයි තියෙනවා. නැතුව තියෙනවා. ඒ තිබුණා කියලා ඒවා එඩිට් කරන්න ඒවා මේක වැරදි ඉඳ මම මේක දාන්නේ නැහැ කියලා හිතන්න තරම් මම ප්‍රඥාවෙන් ඉඳල කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම තෝරාගත්තේ ඒවන්නුස ඒසෝ ගෞරවණීයසනාලාගේ දානවා. එතකොට බුද්ධිමත් අපේ අහන අය සහ මේ සාකච්ඡාව සම්බන්ධ නැහැ බුද්ධින් සවන් දීලා Tamanta ගැලපෙන තැනින් ගැලපෙන දේ විදිහට ගන්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. නමුත් අර සමහර ස්වයං වාසිලගේ දේවල් තිබුණාක්ම මම දාන්නෙම නැහැ. සෝමක් වශයෙන් අපේ මේ මට්ටමට මේ සාකච්ඡාව සම්බන්ධන කල්යම මිත්‍රන්ගේ මට්ටම මම දන්නවනේ. ඔය මෙවන්ව මට්ටමකට නොගැලපෙන දේශාවල් ගුවන් විදුලිපවා දාන්නේ නැහැ අපි. බොහොම කලාතුරකින් තමයි දාන්නේ. ඒ වගේ උනොත් මේ අපේ වැඩි ජම්මලා ගැන හිම කල්පනා කළා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන මේ මට්ටමට වැටෙන යන්නේ. ඉතින් ඒක ඒ විදිහ තමයි යන්නේ. ඒ නිසා අපි ප්‍රචාරක නෝඩේ හිම උත්සාහ කරනවා. නමුත් ඒකේ වුණත් අර එකම දැන් මම කිව්ව එකයි මම ප්‍රචාරය කළා. අර වෙන අදහසකින් දෙක විශ්වාස කරන තැනක්. ඒ නිසා අර හිත මේ දේශනා ප්‍රචාර වෙනවා. ඒකට කච්චි දාන්න පුළුවන්. මොකක්ද වෙනවා කියලා. එකක්. ඒ වගේම ඔබතුමී කිව්වේ මම ඒකට මට ගැලපෙන්නේ නැහැ කියලා අහන්න ඇති යනවා කියලා මම කියනවා. ඔබතුමී මට හිතා එතෙන්දි දික්චී ක්‍රියාත්මක වෙනවාද කියලා අපි දැනට. ඔව්. දැනට අපි වෙන්න ඕනේ කාරණාව මතකද? ඔව් මට හිතනවා දැනට වඩාත් හොඳයි විවෘත මනසකින් අහලා ඊට පස්සේ ඒක අහුවට පස්සේ සමහර වෙලාවට අපි දැන් හරි කියලා හිතන්නේ ඒකට ඔබට දෙයක් මේ කියනවා. අද දන්නේ නැහනේ. අහල බලන් ඉඳලා ඊට පස්සේ ඒ කතාව දුනවා. ඒක සම්බන්ධ කරගෙන මට ගැලපෙන්නේ මම හිතන් ඉඳගෙනම තමයි කියලා කමක් නැහැ. ඒවල මහත්තයා මම අසාරින්නේ මොකද දන්නවද? කියන දේ මට තේරෙන්නේ නැහැ. මම ඇත්තට ප්‍රශ්නාවන්ත නැහැ. සමහර ඒවා මම අසාරිනවා මගේදී දිච්චියකින් නෙවෙයි. මට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තේරෙන්නේ නැති දෙයක් මට අහනකට වැඩිය මට තේරෙන්න යමක් මගේ කාලේ යම් කළා යම් කිසි දෙයක් ගන්න මම කැමතියි. ඒ නිසා සමහර දේවල් මට තේරෙන්නේ නැහැ. අවංකවම කියනනම් සමහර භික්ෂුන් වහන්සේලාගේ ධර්ම දේශනායි කියන දේවල් මට තේරෙන්නේ නැහැ. මේ තේරෙන්නේ නැත්නම් මම ඒක අහලා වැඩක් නැහැ. ඒකයි. දිට්ඨියකින් නෙවෙයි මම එතකොට ඒක නතර කරලා දාලා මම මට තේරෙන විදිය දෙයක් මම අහනවා. එහෙමයි මම කියන්නේ. දැන් දුම්බර කාටකහතරන් දේවල් හරිම සරලයි. එන්නේ අපේ ජිනලංකාර හාමුදුරුවන්වත් හොඳටම කොනතරම් ගැඹීර දෙයක් වුණත් පුදුමාකාර විදිහට සරල කරලා කියලා දෙනවා. එහෙම දෙයක් අහුවාම එතකොට කාලය කියනක දැන් මං වගේ අයට එච්චර කල් නැහැනේ. ඒකත් ඉස්සෙස්ස. ඒ නිසා ඉතින් දිට්ඨියකටම වෙනුනට හැබැයි මම නම් දැන් හරියට ප්‍රවේශම් වෙනවා. ඒ කියන්නේ මට සමහරක් වෙලාවට හරි දුක හිතෙනවා. මේ සමහරක් වෙලාවට මේ සහපාගත් ඇදගෙන මේ සම්පතේ නැගීම යාළුවෝ සම්පූර්ණ මේ මොකද ධර්මය ඉඳලා දැන් සම්පූර්ණයෙන්ම වෙනපැති වලට විතරක් සීමා වෙලා. ඒකේ ඇත්තටම මට ඉතින් මොකක් කියන්නේ බෑ යම් අදුගානේ මහනත් වෙලානේ. නෑ ඒකද කාන්ති මාදී. වෙලානේ ඒක නිසා ඉතින් ඒ වගේ ඉතින් ඒ වුණාම ඉතින් මම මගේ පාඩිය කොහොමද ගම් හොදකලා ඉන්න කැමති වෙලා තියෙන්නේ ඒ නිසා ලරි මාස්ටර්. කවුරුත් එක්ක ධර්ම සාකච්ඡා කරන්නත් මම දැන් යන්නේ. ඒවලත් එක්ක විතරයි මේ ස්ටයිට් එකේ මම ඉන්නේ. වෙන කිසිම දෙයක් එක්ක ධර්මය සාකච්ඡා කරන්න මම යන්නේ නැහැ. හරිම භයානක කාලයක් දැන් ඇවිල්ලා තියෙන දිනලංකාර හැමතිස්සෙම තියෙපේ කරක්තරන් වගේ රත්තරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි. හොඳයි. මගේ දැන් අනේ බොම්පින් හොඳයි. ඔව් මම මේ අපි අනිත් කල්යන ත්‍රිගාලා තියමු. මේ ලයිව් පාස් එක පොඩ්ඩක් ඉන්නේ. මේ අයිරින් මට කෝල් කරලා තියෙනවා. නමුත් මම ඒ ලයින් කරලා නැහැ ස්කයිප් එකේ. එයා කවද්ද එන්නේ කියලා දන්නවද? සාකච්ඡා වල අනිත් අයත් කොහොමද වෙනවා? මේ යූලි දා පාර. ඒක තමයි එන්නේ කවද්ද කියලා. පළවෙනි දේ. හොඳයි. ආයි සමන්න. ඒක ඉස්සරහම තමයි. හොඳයි. ඒක සරුවන් සරන්. සරන් සරන්. ඔව්. හොඳයි. බොහොම පිං කතා කරලා ඉස්සරහ. ඇත්තම මේ දිලු මහතා ඔබතුමා කිව්වේ දේවල් වගේම දේවල් මේ දවස්වලින් අපිට දැන් අපි දැන් මට හිතනවා මේ අද දුක ගැන කතා කරනකොට අමුතු වෙනස් මාතෘකාවක් මෙහෙම යන්නේ කලින් එකම ඉන්නේ දුක් අපි මේ ජීවිතයේ දුක දැකලා කලකිරෙනවා කියලා කියන පාවිච්චි කරනනේ මේ ජීවිතයේ දැකලා දුක දැකලා කලකිරෙන කෙනා තමයි මේකට මේ මාවතට යොමු වෙන්නේ කියලා අපිට ඇහිලා තියෙනවා අපිත් ඒ පාවචන පාවිච්චි කරලා තියෙනවා කලකිරීම කියන වචනේ මේ බුද්ධ ධර්මයේ තුනක් පාවිච්චි නොකරනවා නෙවෙයි තියෙනවා එතකොට මට අද ඒ තිතිච දැක්කෙනින් මේ කලකිරීම කියනකොට එකක් ගාලා තියෙන ඔළුවට එනවනේ අදහසක් කලකිරීම එහෙනම් කොහෙන්ද මේ ඔළුවට එන්නේ අද කියන සිංහල භාෂාවෙන් අහලා දැනගෙන තියෙන මේ කලකිරීම කියන වචනයක් එනවා. නමුත් ඇත්තටම ඒ වන්දන එකට දික්තියක් කියන එක හරිද කියලා ඒ කලකිරීමේ තේරුම මෙයයි කියලා දික්තියක් වෙලා තියෙනවා ඒක. සිංහලෙන් ඉගෙනගත්තේ අර්ථය. නමුත් ඇත්තටම මේ තථාගත දර්ශනේ නිබ්බිදාය කියලා වගේ වචනයක් පාවිච්චි කරනවා නම් අපි ඒකට කලකිරීම කර කිව්වට එතන තියෙන්නේ අපි තේරුම් ගත යුතු මේ තත්වයක් නේද කියලා. ඒ වචනේ සම්පූර්ණයෙන්ම අයින් කරොත් නිබ්බිදාය හෝ කලකිරීම හෝ කියන වචනයත් සම්පූර්ණයෙන් ඉවත් කරොත් ඉවත් කරලා නේද අපි බලන්න ඕනේ ඇත්තටම මේ තියෙන්නේ මෙතන මේ කිසියම් තත්වයක් මේ තත්වේ තව තමන්ගේ අර හිත අර හැකිලිච්ච ගතියක් පොර අභිදම් වෙන වචනයක් තියෙනවද දන්න යන්න මත හරි වෙන කෙනෙක් පසු කියයි මේ ඒ හිත හැකිලිච්ච ගතියක් ඇති වෙන තත්වයක් නේද මේ තියෙන්නේ ඒකට වචනේ කිව්වේ කොහොමද කියලා නවතර එහෙම නැතුව මෙයාද මට හිතෙනවා මේ සංසාරේ දුක දැකලා කලකිරෙනවා කියලා කිව්වන් පස්සේ තවත් දුක් සිතක් ඇති කරගත්තා වෙනවා නේද කියලා. කලකිරුණා කලකිරී යම්කට කලකිරුණාන් පස්සේ දුකක් නේ මහා පරිචිතය නැති වෙන්නේ. ඒ වගේ එකක් නෙමෙයි කියලා මට හිතුණා මේ දුක දැකලා කලකිරෙනවා කියලා කියන්නේ මේ දුක දැකලා මේ ඒ අවබෝධය ඇති කරනවා මෙතන තියෙන අර හිත හකුලන ලක්ෂණයක් නේද කියන එක. නිසා ඒ ගැන නැවත දුක් වීමක් මේ අධික නර්ථය මම මේ වන් දේවල් කියන්නේ ඉතින් සාකච්ඡාවත් සහ මේ මණ්ඩපේට තේරුම් ගන්න අපි ඉතින් සමාධි භාවනා කරනකොට සමාධි ධර්මයේ හිතෙන් හිත ඉන්නකොට ඔය ආකාරයේ දේවල් එනවා ඉතින් ඒවා ආවම අපි කතා කරන්න දු කාත් එක කතා කරන්න නේද ඉතින් මේවා මහ ලොකුට ප්‍රචාරය කරන දේවල් නෙවෙයි අපි මේවා එඩිට් කරලා හම්දුන් කොටසෙන් පස්සේ මේවා කතා රෙකෝඩ් කරන්නේ ඉතින් කාටරි ඉගෙන මොකක් හරි කියන්න පුළුවන්ද මට? ඒ මතක මනස්කාග වගේ දේවල් දෝ එන්නේ. නමුත් මම හිතනවා එහෙම නෙමෙයි කියලා. මොකද ධර්ම මිනිස්සු ගින්නකොට තමයි ඒ වගේ අදහස් හිතට එන්නේ. ශ්‍රීමති මාර්නේ ඔබට මේ වට උදව්වක් ගන්න. ශ්‍රීමති මාර්නේ ඉන්නවද උතන? ඒක බලස්ථාතන නෙවෙයි දන්නවා තමයි මම තේරෙන විදිහට දැන් තමයි දැන් හිමද කතා කරන්න මාත් මේ කතා කරන්න අද මේ ලැප්ටොප් එකේ ඔබතුමා කතා කරන්න මම ඊට පස්සේ කතා කරන්න නෑ ඒක දෙන්න කියලා ලොකු දෙයක් නෑ කතා කරන්නත් ඇත්තටම කියන්නේ ඉතින් මට හිතෙන්නේ ඒක බලස් කාල කියලා හරි කමක් නෑ මේ මාර්ගයේදී ඒ අදාළ තියෙනවා කියනවා නම් ඒ හොඳයි ඉතින් ඒක එතකොටත් ඒක කියනවා මොකද මේ එහෙම මේ ෆෝමියුලා එකක් කියලා හොයන්න අමාරුයි කියලායි මට හිතෙන දලස මාත්මේ ඒක මේ විදිහටම වෙන්න ඕනේ කියලා මොකද ඒක තමයි මම මගේ පස්සේ මම ගයි ගේන්න හැදී වෙනත් තැනකට මේ දිරි මහත්තයා මම ඒ කල කියනවා කියන එක නෙමෙයි අතුමෝ කියන හරි අපි හැමෝම මේ බෝල ගසා ටික මැච් බල සින්දු අහා පිච්ච බල හිටපු අපි මේ මොකක් හරි වෙලා ඒක දුකින් දහරි කමන්නේ තරුණ කාලේ මේ කලකිරිලා අපි සිංහලෙන් කියන විදිහටම කලකිරිලා එපා වෙලා අයියෝ මොකද්ද මේ හොඳ ජීවිතේ මට උනේ කියලා දුක හිතිලා හරි කමන්නේ බුද්ධාගම කියෝ මේක හොඳයි ඒක තමයි වෙන්න ඕනේ. නමුත් මං කියන්නේ ඊට උඹට ඊට ඔබට දෙන්න දැන් වෙන කියන්නම් ඔබතුමා තේරෙන ඔබතුමා දැක්කන එක ඔබට එක බතිර එක මම අහපු ධර්ම දේශනාවක එක මාත්‍මික දේශනා කරා මේ උදාහරණයක් වශයෙන් දැන් ඉතින් ඉංග්‍රීසි භාෂාවෙත් ප්‍රශ්න තියෙනවා මොකද වචනවලින් සමාලලාට අපි අරගෙන තියෙන දෘෂ්ටි ටිකක් මේ සමාලලාට එක නිවැරදිම නොවෙන්න පුළුවන් ඒක වේදි නිවැරදිම නොවෙනවා කියලා තේරෙන්නේ ටිකක් පාඩේ ඒක කරගෙන යනකොට දැන් ඉංග්‍රීසි භාෂාවේ දැන් අපි ඔය දැන් ඔබතුමා කලකිරීමයි කොහොමද ඩිස්ටෙන්ෂන් කියලා වගේ කියන්නේ වලනේ ඩිස්ටෙන්ෂන් ඉතින් අර එහෙම වුණාම නිකන් එළි ඔළුවට එන පිටට එන දේවල් තමයි නිකන් මේ මේක වැඩක් නෑ එපා වෙලා මේ මේක මේ කිසිම මේකක් නැහැ මේක යන්නේ ඒ වගේ නිකන් අර මේ අපතික් ඒ වගේ නිකන් ෆ්ලැග් වගේ යන්නේ ඒ වගේ මේ අදහසක් එන්නේ ඉතින් ඒකට එතුමා දැන් ඔය ඩිස්ටෙන්ටාස්මන් කියන එක ඇත්තටම මේ පැහැදිලි කරන්න දැන් ඔය මම හිතන්නේ මේ අත්කල්ලා මිත්‍ර හැමෝම වගේ මලත් ඒක ඉතින් එකට ගියා වන්දද මේ ඔය පොඩි කාලේ රංගනා කතා අහලා තිනේ ඔය හැමතිස්සෙම ඔය ඇහිනවා ඔය කුමාරිකාවන් තමයි ඔය උට ලොකු ඔය කුළුණක කොහෙද ගිලා මේ හිර කරලා කියන්නේ ඒ හිර කරලා ඊට පස්සේ ඉන්නවා ඉතින් ඉරකල්ල ඉන්නේ මොකක් හරි ස්පෙල් එකක් තියෙනවා ඊයෙට අත එතකොට ඒකේ ඉන්නේ මොකුත් තේින්නේ නැහැ උඩේට නැගිටිනවා ඒ කුඩන වටේ ඇවිදලා තින්නවා එළියේ මොකක් එළියේ තින් ගැටුවක් තියෙන්නේ අහද කිසි දෙයක් නැහැ ඒ කුඩන වටේ ඉතල ඉතල පොඩි තැනක හිරෙත් වෙලා ඉන්නවා ඉතින් අර කවදා හරි මොකද මට මතක නැහැ දැන් ප්‍රින්ස් කවුරු හරි එනවා මේ මොකද බේරගන්න ඔය එනකන් ඉන්නවා ඉතින් ඒ ආවට පස්සේ එයා ඒ දෙයට ගත්තට පස්සේ දැන් යාට මුළු ලෝකෙම බලන්න පුළුවන් ලෝකෝ කියලා යාට ඊට පස්සේ එතනින් එකින් මිදුණාට පස්සේ යාට ඕපන් හැම දෙයක්ම විරුද්ධයි සීමාවක් නැහැ අර අපි ඔය මේ අබ්බැඳීම් වලින් අයින් වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් ඒකයි තමයි බොහෝ දක්ෂණට විස්තර කරේ මේ ඇත්තටම මේ බැඳීම් වලින් අයින් වෙනවා කියන්නේ අපි කොච්චරද කිසිම වෙලාවක් කියලා කරන්න බලන්නේ ඒක නිසා දැන් ওই දුක කියන එකත් අපි දැන් අපි සිස්ටම් එක ගන්න දුක දෝමනස්සකත් ශාරීරික දුක හරි මානසික දුක හරි දැන් දැකලා තියෙනද පොඩි ළමයි අපි අපි මොම ආදරය කරන තමයි ළමයි නමුත් ඒ සමහර ළමයි ඉන්නවනේ කීකරු නැති ඉන්නලෙන් දෙන්න කෙලවරක් නැති වන්දන වගේ සමහර යාළුවෝ ඉන්න සුපර් මාකට් ඉස්සරහින් යන්නේවත් නැහැ ඒව දීකවර කරලා සැටිපලත් යන්නේ මොකද මේ බේරෙන්න බෑ ඉතින් කරදරයි ඒව කොච්චර දුන්නත් කෙලවරක් නැහැ අර එහෙම වුණාම දැන් මේ වගේ බලන්න දැන් මේ තත්ත්වය එතකොට එතන තියෙන්නේ අර මේක කොච්චරදවත් කෙලවරක් නැති කතියක්ද කොච්චරද දුන්නත් කෙලවරක් නැහැ නේද අන්තිමට ඒක වැඩක් නැති කතිය අන්න මේ වගේ තත්ත්වයක් ඒ කියන්නේ අර මේ තණ්හාවේ ගැටේ දාමුනම එක අන්න ඒ වගේ තත්ත්වයක් ඉතින් එතනදී ඉරියත්ම දැනනකොට අර මේ අපි අර කලින් දාගෙන තියෙන මේ සංඥාව වෙනස් වෙනවා සංඥාව වෙනස් වෙනවා ටික ටික එහෙම වෙනවා ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැනුවත් මහත්මයා මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඔබතුමාගේ කියපේ මම ගොඩක් එකඟයි ඒක කොහොම වටිනා දෙයක් ඇත්තටම කියලා සරණයි බොම්පින් දැන් ඔබතුමා කිව්වට පස්සේ අතර මම කියන්න දේ වෙන නැහැ කියලා හිතනවා මොකද බොහොම ලස්සන පැහැදිලි වුණා ඒක ඇත්තටම මම දන්නවා නිකන් කෙටියෙන් කියනවා නම් එහම මට කියන්න ගේන්න ඕනුනේ තෙතෙන්ට අර මොකද අපි අර කලින් අපි කිව්වා වගේ ඒ සිංහල වචනෙන් හරි වචනාර්ථයෙන් හරි ධර්ම ජීවුම් වෙනස් නමුත් ඒ කාලේ මේ ඉස්සර හිතා ධර්ම තේරුම් ගන්න කියන උත්සාහ කරන කිරීම තුළ මම කියන්නේ තේරුම් ගැනීම තුළ කියලා තේරුම් ගන්න උත්සාහ කිරීම තුළ ඉතින් අපිට යම් කිසි දාවක් එනවා නම් මේ සියලු වචන පහකට තියලා මේ සියල්ල මේ සිදුවෙන දැනීමක් විදිහට එහෙනම් සිදුවෙන දේ විදිහට දැකීමක් විදිහටම වෙනකොට ඔය ටිකක් වෙනස් සත්‍යයක් වෙනවා නේද? එතකොට මේ එහෙම බලුවම ඉතින් අවන්තින් දේවලුත් ඉතින් දික්තිම තමයි ඉතින් වචනේ කර්තේ මොකද කියලා කරගෙන ඒ ඔස්සේ බලනවා කියන්නේ දික්තියම තමයි ඉතින් ඒ ඒක අතරලා ඒකේ තේරුම ඒකේ අර්ථය එහෙම නැහැ ඉතින් මේ ඒක තේරුම නෙමෙයි අර මොකද්ද මේ තථාගතයන් වහන්සේ මොන විදිහේ හැඟීමකටද මොන විදිහේ දෙයක් වෙනකොටද ඒ වන් වචනකින් කිව්වේ කියලා ඒ වෙන දේ දැක්කොත් එහෙම ඒ වචනේ කුමක් වුණත් මේ මම හිතනවා එතකොට එහෙම බලන්න පුළුවන් ඉච්ච දවසට බුදුමා දැන් අන්තිම කිව්වා වගේ මේ බොහෝ දේවල් එහෙම නැත්නම් බොහෝ පුදුළු ප්‍රදේශයන් දකින්න හැකියාවක් ඇති වෙනවා කියලා ඇති වෙයි කියලා. ඉතින් වචන වලින් තමයි ලොකු සීමාවක් අපි ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔව් ටිකක් අපහසුයි. ඉතින් මොකද අපිට හිතන්න වෙන්නේ වචන වලින් තමයි පටන් ගන්න වෙන්නේ. නමුත් කොයි වෙලේ හරි මේ වචන කියන ටික නැති වෙනතරම නැති වෙනත් ඕනේ කියන දේ නම් තේරෙනවා. මට ආසයි කමල් මහත්තයාත් කතා කරන්න කාලෙක. කමල් මහත්තයා හිතාමතාම ආසයි කියන වචන පාවිච්චි කළා. කමල් මහත්තයාගේ හඳ හෙච්චි නැති වෙන කාලෙක. ඔත්ත දෙන්නකෝ. අපි ඇහෙනවද? නිහඬව සම්බන්ධන මහත්මයතුමා කතා කරන්න ඕනේ දැන් බොහෝ කාලෙක සිට. හොඳයි. නිලන්ති මහත්මිය, නිලන්ති මහත්මිය මම දකිනවා නිලන්ති මහත්මිය ඒ මේ ඔබතුමීට පුබන් මේ දිට්ඨිය ගැනයි මම අවසාන සාකච්ඡා කොටසෙම කරගෙන ඉන්නේ. මේ දිට්ඨිය කියන දේ අපිට කොහොම බලපානවද කියන කතාවත් ඉතින් ඒක අපි අන්තිමට ගෙනාවා. අපි යම් යම් දේවල් ගැන තියෙන අපේ වැරදි දිට්ඨිය කියන දේවලින් ඔබට ගිහිල්ලා ඇත්තට මේ අපි දකින්න දේවල් ගැන බලන දේවල් ගැන එහෙම නැත්නම් ඇහෙන දේවල් ගැන මේ තියෙන දිට්ඨිය මේ එහෙම නැත්නම් තමන් භාවිතා කරන වචන ගැන අල්ලා ගැනීම එයත් දිට්ඨිය නේද? මෙයත් මේ අපිට බාධාවක් නේද? මේ සංසාර ගමන නිවාසර ගැන මේ කාර්ය සඳහා කියන දේ නිලන්ත මහත්මිය ඔබට මේක පුළුවන් ඉගෙනීමක් කියන්නේ. කෙරුවන් සන්නයි මහත්මය. මම දෘෂ්ටිය දකින්න මහත්මය. දෘෂ්ටිය කියන වචනය අපේ අපි ඇත්තනම් මෝහේ මේ සදාතත්වයවත් සත්‍ය මෝහ කරන සත්‍ය අපි දකින්න ඇති තැනක් කියලා තමයි මම දෘෂ්ටිය කියන එක දකින්නේ. අපි හැම වෙලේම මේක හොඳ පැත්තට හෝ නරක පැත්තට යොදා ගන්න ඕනේ. හොඳ පැත්තට ගියොත් තමයි සම්මා දිට්ඨිය කියලා මම දකින්නේ. නරක පැත්තට ගියොත් තමයි මිත්‍යා දිට්ඨිය කියන වචනය අපි භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේම මහත්තයාව කතාවක් අහුවර කලකිරීම ගැන අපිට දැන් ඇත්තටම මේ සාමාන්‍ය කලකිරීමට වඩා දැන් අර නිද්දිතාව කියන වචනය ලබා ගත්තා. ඒ කලකිරීම තමයි මම හිතන්නේ අපි කල්‍යාණිකයන්ට ඇති වෙලා තියෙන. ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව කලකිරීම කියලා තමයි මම ඒක දකින්නේ. මේ අපි සියලුම කල්‍යාණිකයන්ට ඉන්නේ අපි ඒ තත්ත්වයෙන් කියලා මම හිතන්නේ. ඒ කියන්නේ අපි එකම කලකිරීම නෙවෙයිද මහත්තයා මේ දේ දැක්කලා මේකෙන් වෙන දේ අකුසලයක් සිද්ධ වෙනවාද මේ ක්‍රියාව කරාම එහෙම දැක්කලා තමයි අපි මේ කලකිරීමට පත් වෙලා තියෙන්නේ. ඒත් එතන දුක කියන එක මම හිතන්නේ අපිට දැනෙයි කියලා. ඒ දුක අපිට දැනෙන්නේ නැහැ මම හිතන්නේ අපි හරි විදියට අවබෝධ කරගෙන ඒ කලකිරීමට පත් වෙන නිසා. මම එහෙමයි ඒ දෙක දකින්නේ මහත්මයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං. මම මතකයි මම එකතනක අහලා හෝ දැකලා තියෙනවා මේ දුක්ඛය දකීම ප්‍රථම ආශ්චර්ය අවබෝධ ධර්මය කියලා ඔබ තැනක අහලා තියෙනවා. මම මතක නැහැ කොතෙන්ද ගැහුවේ කියලා. ඒ කියන්නේ මේ දුක දැක්ිනවම දුක අවබෝධ වෙනකොට දුක ගැන හිතනකොට දුක මෙනෙහි කරනකොට මහා දුකක් නේ පාවිමක් නැති වෙනවනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒ දුක කියන දේ ඇත්තටම Tamanට අවබෝධ වෙනකොට ඇති වෙන්නේ ප්‍රීතිය ප්‍රස්තද්ධිය කියලා එහෙම සත්‍යක දේශනා තිබුණා කියලා අපි අහලා තියෙනවා. හොඳයි ප්‍රසන්න මහත්මයා ඔබතුමාට පුළුවන් අපි තව එක චරණ සර්ණ දලොත්මත්ට දිල දෙනවා නම් ඇත්තටම දිට්ඨිය ගැන කියනකොට නම් ඉතින් බොහෝ විචේලාවට අපිට මුලාවෙක තමයි ඉන්නේ. ඉතින් ඒක දෙන්න තමයි ඉතින් අපි හැම පැත්තෙම උත්සාහ ගන්න. ඉතින් මම නම් බොහෝ දුරට තේරුම් ගන්න තියෙන්නේ කතාවතේ මොකද කියන අචල ශ්‍රද්ධාවත් ධර්මයේ තුලින් මේ ධර්මයේ තුලින් හැමදේක්ම දැකීම සතර සත්‍යපට්ඨානය තුලින්. ඉතින් ඒකෙදී අපිට මඩක් තේරෙන්නේ දැන් දකින දකින හැම දෙයක්ම වගේම අපි බලන්නේ බොහෝ විට වැරදි දෘෂ්ටියකින් මෙච්චරකල් බලලා තියෙන්නේ කියලා. ඒ වගේම වචන වුණත් එහෙමයි සිද්ධා. අන්තිමට බුදුජානන්සේ කියලා තියෙනවානේ ධර්මයේ වුණත් අතහැරීසේ කියලා. පාර මේ පැත්තේ ඉඳන් එහා පැත්තට පයින් ගංගෙකින් එකොඩ වෙන කෙනෙක් මේ අතරිනවා වගේ ඒ වැල ධර්මයේ අතහැරීසේ කියලා කියන. එතකොට ඒ විදිහට බලනකොට තමන්ගේ ප්‍රයෝජනය සඳහා අරගන්න පුළුවන් නම් අරගන්න පුළුවන් හැම දෙයක් වචනයක් වුණත් කිසි දෙයක් අපිටම අරගෙන ඉන්නේ ඒක එතනින් තියලා යන විදිහට තමයි බලන්න නම් මම නම් දැන් පොඩි වෙලා තියෙන ඇත්තටම සීලයත් එතකොට එතෙන්දි සමාධියත් ප්‍රඥාවත් තුලට යා යුතු විදිහයි මම නම් හොයලා මේව කරන්නේ මට මගේ එක්ස්පීරියන්ස් එක ඇටි කියන්න පුළුවන් එකක් මාන්නම් වැඩිය ඊට වැඩි හා ඔබට ගිහිල්ලා කියන්නේ මේ වැඩි කැමැති වෙන්නේ නැහැ මොකද මට ඒක ගැන තේරුමක් නැති නිසා. උගස් ස්වාමීන් වහන්සේලා මම ආශ්‍රය කරනවා. උගස් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන වෙලට මම අහන්නේ බොහොම 3-7 දිනක් වගේ අනිත් රාන්ති මහත්තයෙක් කිව්වා වගේ දලොස් මහත්තයෙක් කිව්වා වගේ. ඉතින් මම උදාහරණ කිහිපයක් දෙන්නම් ඕගොල්ලන්ට. ඇත්තටම මේ සිසිනුවට ආපු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රතිදි ස්වාමීන් වහන්සේට මම කියපු දෙයක් තමයි උන්වහන්සේට ගුරු ස්වාමීන් වහන්සේ වෙලා උන්වහන්සේ මහාන කුරු ස්වාමීන් වහන්සේ පළපෙරේ ඉස්සලා ඒ පන්සලේම ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් මේ සිල්වත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේ මේ දුසිල්වත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඉතින් ඒ තරම් මේ අවදාන තියෙන තැනක් තමයි මේ සංසාරේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ එළියේ තියෙනවා නම් යම් කිසි දෙයක් ඒක ඇත්තෙම තියෙන්නේ ඒ තියෙන ස්වરૂපේ නෙමෙයි. ඒකට කාන්තාවක් එළියේ ඉන්නවා නම් ඒ කාන්තාව ලස්සනයි කියලා ගන්න එළියේ ඉන්න කාන්තාව නෙමෙයි අපේ හිත. ඒකට හිත තමයි ඒකවල. ඒකට අපි හිතේ දැක්කත්ම හිතට එනවද සුඛය? සුඛේ තේරුම් කරගන්න ඕන දුකත් තේරුම් කරගන්න. දැන් ආනාපාන සතියට ගිහිල්ලා ඉඳගන්න ගත්තනම් ඉඳගන්නේ අපි සැපයි කියලා හිතගෙන. ඒ ඉඳගන්න ස්වરૂපියත් අපිට එපා වෙනවා. මොකද ටික වෙනස් වෙනවා. කකුල දික වෙනවා. නැන් එතන සුඛයි දුකයි තේරුම් කරගන්න. ඉතින් ඒ ඉවෙනි විදිහට තේරුම් කර ගැනීම තුළින් මිත්‍යා දෘෂ්ටි තුළින් සම්මා දෘෂ්ටියේ දැකීම තමයි මම නම් බොහෝ විදිහට ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ එහෙම දිස්සම කරන්නේ. ඒක නතරයි මට කියන්න පුළුවන් තරුවන් තරන්නේ බොහොම පිං ප්‍රසන්න මාධ්‍ය බොහොම පිං බොහොම දෙකට සුබදාක වුණ මතක් කෙනෙක් ඔව් ජීවිතේ කොච්චර අවදානම්ද මේක නේද. ඉතින් ඒක නම් හරිම හොඳ කියමක් මේ වෙලාවට ගැලපෙනවා. මොකද අපි එහෙනම් අපි මෙච්චර අපි එකට මේ ඉන්න කල්යාණ මිත්‍ර අපි උත්සාහයෙන්ත් ඉන්නවනේ. එහෙනම් මේ කෙසේ හෝ මේ ditthi සම්පන්න කොච්චර වෙන්න මේ දිට්ටි ගැන කතා කරද්දී මම දිට්ටි සම්පන්න කියන දේ පාවිච්චි කරා. දිට්ටි සම්පන්න කියන්නේ සෝතපන්න වෙන තත්ත්වයට පත් වෙන්නමයි ඕනේ. එහෙමනම් මේ සමාවෙන්න දැල්වත් මතේ මම තව දෙයක් එකතු කරන්න. එහෙමයි. සංඝයා වහන්සේලාගෙන අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මම දන්නවා මේ සමහර වෙලාවට අපිට ඇහෙනකොට යම් කිසි දේවල් කියනවා කියලා. එතකොට මම මේක කතාවක් කියන්න පෙර කාලයක බුදුරජාණන් වහන්සේගේ පස්සේ කාලෙක මම හිතන්නේ ලංකාවේදී කොහෙද වෙලා තියෙනවා ඉතරා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ප්‍රසිද්ධියේ සිල්වත් හැකිදෙන ඒ ස්වාමීන් වහන්සේට භාර්යාවක් ඉඳලා තියෙනවා ඒගේ භාර්යාවට දරුවෙකුත් හම්බෙන්න ඉඳලා තියෙනවා ප්‍රසිද්ධි. එතකොට ඒ දරුවා හම්බෙන්න ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බලනකොට විස්කෘත වෙච්ච දරුවෙක් හම්බෙලා තියෙනවා. ඒකෙන්ම කලගිරිටලා මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහාන වෙලා තිනවා ළඟම තියෙන පොකලාත්ක පන්සලට. ඊට පස්සේ ඒ පන්සලේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඔබතුමා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දුෂ්චරිතේ ඉන්න කතාවක් කියලා කිව්වේ. ඊට පස්සේ මහාන වුණා කියන්නේ කොට මට දැක්ක. නෑ තමයි නෑ. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තිනවා. මේ කියන්නේ මේ දුෂ්චරිතේ හිටියට උන්වහන්සේ ආපහු ගිහිල්ලා ඒ පන්සලේම ඉල සිගරටින්ද පටන් අරගෙන තිනවා ඒ විකෘත් වෙච්ච දරුවා දැක්ක නිසා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ ජස්ටිස් වත්ම ඉඳලා තිනේ වට ගිහි ගෙට් ඉන්නවා පන්සලටත් යනවා අනිත් දේවලුත් කරනවා ඒ වගේ කරලා තියෙන්නේ මේ මෑත යුගයේ නෙමෙයි. දැන් හුඟක් කල් අත් කියන්නේ මේ අවකෙන ඉතිහාසයේ අගද පුරු යුගයේ වගේ ඒ වගේ කාලෙක මේ එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ භාවනා ක්‍රමයේ ඉඳලා අපවත් වෙලා තියෙනවා. උන්වහන්සේට මාර්ගඵල ලැබෙන්න හම්බෙලා නැහැ. නමුත් උන්වහන්සේ උපපාතිකව ඉපදිලා ඊට පස්සේ ඒ ගුරුතුමාම වගේ ස්වාමීන් වහන්සේ ළමයා හොයාගෙන හදලා අරහත්ත්වයට පත් වෙලා තිනවා ඒ ඊට පස්සේ මහාන වෙලා. එතකොට ඒ වගේ තියෙන්නේ මේ ස්වාමී සතරේ සමහර වෙලාවට සමහර ස්වාමීන් වහන්සේලා නරක වැඩ කරනවා. නරක වැඩ කරාට අපි තේවෙන්න හොඳ නැහැ. මොකද අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක්ට අපි මොනවද දුක් කියලා මේ වුණොත් මාර්ගඵලයක් හරි ලැබුණොත් ඒ කෙනෙක්ට අපි සංසාරේ දුක් විඳින්නේ නිසා මම නම් බොහොම පරිස්සම් වෙනවා. දන්න ස්වාමීන් වහන්සේලා කීපටමක් විතර හොයාගෙන උන්වහන්සේලාගේ ධර්මයයි ධර්මයේ තුලින් බලනවා මිසක් නිසලලෙසෝ ඒ ස්වාමීන් වහන්සේලා විවේචනය කිරීමේ වැත්තටම ඉස්සරනම් ඒ වකර කර හිටිය මම නම් ඒවන් අරදී උපවාදයෙන් බොහොම පරිස්සම් වෙන්න බලන තරුවන් සර්ණයි. බොහොම හොඳයි. බොහොම පින් වේ මතක් කරට ස්වාමීන් වහන්සේලා පවුණක් නෙමෙයි මම හිතන ගිහි අයගෙන උනත් එහෙම තමයි නේද? අපි දන්නේ ගිහි වෙච්චිට අපි කතා බහ කරන අය සුලත්යෙනි ආජි පුත්‍රලෙන් ඉන්නව වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ නේ. ඉතින් අපි කොහොමදත් අපිට අදාළත් නැහැ. ඒක අපි ප්‍රශ්න මේක තමයි වඩාත් සුදුසු. ඔව් මට හිතනවා මේ රොෂන් මහත්මයාට යොමු වෙන රොෂන් මහත්මයා අපි තමයි එකතන පුළුවන් නේද මේ ලාවේ. රොෂන් මහත්මයාට අපිට මොකද ප්‍රායෝගික දේවල් කතා කරන මහත්මයෙක් නිසා මට හිතෙනවා මේ ඔබතුමාට එහෙම ප්‍රබල දෘෂ්ටියක් තියෙනවද යම් යම් දේවල් ගැන? මට හිතෙනවා මේ ඒ දේ දෘෂ්ටියෙන් කොහොමද ගල්පාන්නේ කියන එක ඔබට යොමු වෙන්න දැන් කතා කරන්න පොඩ්ඩක්. අපි අපි දන්නවා අපි දුර්ධර්මයෙන් කියන පුළුවන් දෘෂ්ටි සම්පන්න පුද්ගලෙක් වෙන්න ඕනේ කියලා. කෙසේ වෙතත් අපි මේ සියුම් දේවල් අපි මේ මම මගේ දරුවාය මගේ නිවසේ එහෙම නැත්නම් මගේ රස්සාවේ මගේ රටේ එහෙම ඒ පොඩම උතර දැන් මම මේ තේරුම් ගත්තේ ධර්මයේ කියන මට තේරිච්ච දේ මම දන්නවා මේ ප්‍රශ්නේ බොහෝ අයට දැන්පත් මෙතනට ඇති. ඒ කියන්නේ මම තේරුම් ගත්තේ දැන් ඉතිහාසයක් අහන්න සූදානම්වත් නැහැ. ඉතින් ඒ වගේ දේ ඒවා කොහොමද අපිට බලපාන්නේ? විශාල මහත්මයා ඔබතුමාගේ අත්දැකීම් වලින් කියන්න පුළුවන්ද? ප්‍රශාන් එනෝ නේද? ඔතෝ ගාලි සම්බන්ධ වෙන කල්යන මිත්‍රයා. හොඳයි හොඳයි. ඊටම සාමාන්‍යයෙන් නම් ඔෆිස් එකෙන් කතා කරනවා බොහොම කමෙන්ටින් අද මොකක් කරේ කියලා අපස්සමක් ඇති. කවුද ඉතින් කැමති? සේන මහත්මයා ඔබතුමාට මේ නම් ඉස්සෙල්ලා ඔබතුමාට මම අද ප්‍රශ්නයක් කියමු කියලා අපිට අදහස ගන්න දැස්මයි කියලා වෙන ප්‍රතිරූප මේකින්ද ඔබතුමාට මේ නම් දැවද සේන මහත්මයා. ඒක සිද්දක බලලා අත්දකලා පිළිගන්න කියලා. මේ හැම කියපු බුදුහාමුදුරුවන්ගේ කියවන අහන්න නැතුව අපි හොඳට දන්න ස්වාමීන් වහන්සේ අපි හොඳට අඳුර නැත්තම් හොඳට හොඳයි කියන ස්වාමීන් වහන්සේලා කියපු පළියට පිළිගන්නවා නම් යමක් අපි බුදුහාමුදුරුවන්ගේ කීමට විරුද්ධව යනවා නේද කියලා මට හිතෙන්නේ. ඒකෙන්ද අපි හැමතිස්සෙම මට හිතෙන්න බලන්න ඕනේ යම් කිසි දෙයක් ඕනම කෙනෙක් කියන්න පුළුවන් කියන එක ආගෙන ඊට පස්සේ ඒක අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ. බලලා අපිට ඒක ගැළපෙනවා නම් ඒක හරිනම් ඒක පිළිගන්න ඕනේ. කියපු පළියට පිළිගැනීම අතෝසේම අපිව නොමගට යන්න පුළුවන් කම තියෙනවා. හැමතිස්සෙම මම කියනවා කියනවා නෙවෙයි නොමගට යන්න පුළුවන් කම තියෙනවා. ඒ කියපු පළියට අපි බාරගත්තා. බුදුහාමුදුරුවෝ නම් අපි දන්නවා බුදුහාමුදුරුවෝ කියන හැම දෙයක්ම 100% හරි කියලා. නමුත් බුදුහාමුදුරුවන්ට සංසම්බන්ධ වෙනකොට දැනට ඉන්න ස්වාමීන් වහන්සේලා දැනට ලංකාවේ සිටිය ස්වාමීන් වහන්සේලා ඉන්න ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් බුදුහාමුදුරුවන්ට සම කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතින් වැරදි අදහස් ඇති වෙන්න පුළුවන්. මතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම අපිට කියලා තියෙන්නේ මේ යම් කිසි දෙයක් මේ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා අපි සමාජ සම්බන්ධතරව අපි දරුවත මහත්මයාට කිව්වා දැන් දිනාලන්ට හාමුදුරුව එතකොට ධම්ම ජීව හාමුදුරුව කටුකුරුන්ගේ හාමුදුරුව මාතර හාමුදුරුව ඒ ස්වාමීන් වහන්සේට ඉතාම ගරු කරනවා අපි කොහොමද ගරු කරනවා නමුත් ඒ කවුරු කිව්වත් බුදුහාමුදුරුව ඊට වඩා වැදගත් කියන එකයි මට තේරෙන්නේ බුදුහාමුදුරුව කියපෙකට සම කරන්න බෑ අර කිසිම කෙනෙක් කියලා දෙයක් එහෙමනම් බුදුහාමුදුරුව කියලා තියෙනවා නම් යම් කිසි දෙයක් ඒකට අපේ අවධානය වැඩියෙන් යොමු වෙන්න ඕනේ කියලා මට තේරෙන්නේ ඒකෙදි දිට්ඨිය ගැන කතා කරනකොට හැමතිස්සෙම දැන් මෙතන මේ සංකච්ඡාවේදී වුණත් අද දන්නවා එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා කියලා ඉතින් මේ අදහස් බලනව මිසක් මට නම් සාමාන්‍යයෙන් මේ සංකච්ඡාවේදී වුණත් ඒක නිගමනයකට මම එන්නේ නැහැ මොකද ඒ නිගමනයකට එන්න බෑ හරියට ගියම අවබෝධයක් නැතුව ඒකෙන්ද පැතවසින් මගේ කල්පනාව නම් යම් කිසි දිට්ඨියකින් කිසිම දැන් අපි දන්නවා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන තෙරුවන් සරණ යනකොට අපි කිසිම කෙනෙක් අර හාමුදුරුවෝ සරණං ගච්ඡාමි නැත්නම් අහවල් ස්වාමීන් වහන්සේලා සරණං ගච්ඡාමි කියලා කියන්නේ නැහැ ඒ මොකද හේතුව අපි බුදුහාමුදුරුවෝ තමයි සරණ යන්නේ අපි ස්වාමීන් වහන්සේලා ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාව කියන උත්සාහ කරනවා සමහරවයි හරියට කියන සමහරවයි කියේවට කියන අපහසුකම් ඇති වෙනවා ඒ කියන්නේ ඒවා ඇති වෙන ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන පුළුවන් කාර්යතම ගැන රහත්තුනා සමහරවල් බුදුහාමුදුරුවෝ තරමටම කියන්න බෑ අපි දන්නවා සරියුත්තාමුදුරන්ට හරියටම ධර්මයේ බුදුහාමුදුරුවෝ තරමටම ඒක කොයි කිට්ටුවට ගියත් බුදුහාමුදුරුවෝ තරම්ම දක්ෂ නැහැ කියන එක තමයි ධර්මයෙන් මම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක ලෝකේතර බලනකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ ධර්මය අපේ තුලේ. නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලා කියපු පළියට ඒක බලනවා නම් එතෙන්දී මම හිතනවා ඒක මේ අපි නොමගට යන්න හේතුවක් වෙනවා කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෙන් මහත්මයා. ඔබතුමා කිව්වා වගේ ඉතින් මේ සාකච්ඡා වලින් කිසම් කෙනෙක් කිසම් තීරණ වලට එන්න හෝ මේයි සත්‍ය කියලා යන්න නෙමෙයි බලාපොරොත්තු වර කිසම් උත්තේජනයක් ඇති වෙනවා නම් දැන් අද සාකච්ඡාවේදී කාටද අන්තිමට හිතෙනවා නම් දැන් ඔබ සංඥාවන් ප්‍රගුණ කරනකොට ගිරිමාන සූත්‍රයේ යම් අපි දන්නවනේ අපි ස්විචින් එකට අනිත් සංඥා වඩනවා අනාත්ම සංඥා වඩනවා එහෙම කරනකොට භාවනාවේදී මේ සබ්බ සංඛාරේ අනිච්ච සංඥා කියන එක දැන් කොහොමද මේක අනිච්ච සංඥා නෙවෙයි අනිච්චා සබ්බ සංඛාරේ අනිච්චා සංඥා කියලා වැඩිමින් මට ප්‍රයෝජනක් වෙයිද මේක මේකයි කියලා දැනගැනීමෙන් නෙමෙයි දැන් ඒ කීප ආකාරයට මේ පංචස්කන්ධය දිහා බලන්න පුළුවන් නම් සියලුම සංස්කාර දිහා අනිච්චා විදිහට බලන්න පුළුවන් නම් මෙතුවක් කළ අනිච්ච විදිහට සියලු සංස්කාර දිහා දෙසලැබ බැලුවා ඉන්න පුළුවන් ඒත් තමයි ඒක බැලුවා ඒක වරදක් නැහැ නේ අනිච්ච සංඥා කියනකොට මුලින්ම ඉබ්බලුවේ අනිත්‍ය ඊට පස්සේ සබ්බ සංස්කාරස අනිත්‍ය සංඥා කියනකොට මෙතුවක් බැලුවේ සියලු සංස්කාර වල අනිත්‍ය කිසි වරද ඒ කියන්නේ ඒකෙන් හානියක් වෙලා නැහැ නේ අර එකක් මිස්සුනාවකදී තත්‍යයක් ඇති වුණා නමුත් දැන් අදින් ඔයිට සබ්බ සංස්කාර අනිත්‍යයිද බලනවා කියන හිතුවනම් මේ ටික වෙලාවකට හරි ඒකනොත් හොඳක් වෙයි. ඒ නිසා ඉතින් මේ වගේ කිසියම් උත්තේජනයක් පමණයි. ඒ වගේම දැන් දිට්ඨි ගැන අපි කතා කරනකොට කෙනෙකුට හිතෙනවා නම් තමන් මේ දිට්ඨිය කියන දේ මොනතරම් සියුම් විදියට වැඩ කරනවද? අපි මේ හිතාගෙන ඉන්නේ මහ ගෝසු මැදමට අපිට තියෙන දිට්ඨි නෙමෙයි. මේ ඇත්තටම කියනවා නම් මේ මම මේ කියලා මම අර ඉස්සර කිව්වා වගේ මේ ගන්න වචන වලින් ගන්න දේත් මම මේ ඒක එහි තේරුම මෙයයි නේද කියලා ගන්නෙම එය හරියයි මාතෘ දැති දිට්ඨිය නිසා. එය හරියයි මාක පෙර ඉපදගෙන ඉගෙනගෙන තියෙන හා දේව සමග ගැලපෙන නිසා අපි අද දුක හද කිව්වා වගේ පෙරමා ඉගෙනගෙන තියෙන සේ සමග ගැලපෙනවා නිසා ඒ හරියයි මාතෘ දැති දිට්ඨිය නිසා මම ඒ තේරුම මෙයයි ගන්නවා. අරගෙන අරගෙන නිසා මම මොකද නැතිකද ගන්නෙ මේ මගේ මාතෘ මේ එහෙත් මේ භූතය තුළ ඇති වෙන සෙන්සේෂන් දැනීම එමත් මේ සිදුවන ධර්මය දැනීමක් පසෙක තියලා මේ අර පෙර දැනීමකින් හරි කරගත්තු දෙයක් ගැන මේ දිට්ඨියක් ගැන නැති දෙයක් ගැන තමයි ඊගාට කාලයේ ප්‍රමේසා වැය කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඒකෙන් වෙන්නේ මොකද? අර බැලියේ උත්තර නොබලනවා. බැලියේ උත්තර මොකද්ද? මේ වචන වලින් තොරව මේ මේ භූතය තුළ සිදුවෙන දේනේ දැකියොත් ඒක මොකද? මොකද ඉතින් ඕවගේ පණිවිඩකුත් අපි කතා කරන්න උත්සාහ කරා. ඉතින් ඒව ඒව කවුරුද ඒවා විදිහට කරන්න ඕන කියලාත් නෙමෙයි. ඉතින් නමුත් දැන් කිසියම් කෙනෙකුට උත්තේජන ලැබෙනවා නම් එහෙමත් බලලා බැලුවා. එහෙමත් බැලුවොත් මොකද මට වෙන්නේ කියලා. ඒකත් හොඳයි. ඉතින් එහෙනම් අපි සාකච්ඡාව නිමා කරන වෙලාව ඇවිල්ලා තියෙනවා. කල්ලන්ට බොහෝ පින් අද